නට සැමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු සාදු ශ්‍රද්ධාවන්ත පින්වත්නි කල්ප ගණනකින් දුර්ලභව පහළ වෙන බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මය ලැබීම නිසා සංසාරේ යන මිනිසෙන්ට අපායෙන් අත් මිදිලා සංසාරයෙන් ඈතර වෙන්න වාසනාව ලැබෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ වීමේ පියවර හතරක් තියෙනවා. සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් කියලා. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය චතුරාර්ය සත්‍ය ධර්මයයි. චතුරාර්ය සත්‍ය ධර්මය කියලා කියන්නේ අවබෝධ කළ යුතු දෙයක් තියෙනවා. ඒ තමයි දුක්ඛ නම් වූ ආර්ය සත්‍ය. ප්‍රහාණය කළ යුතු දෙයක් තියෙනවා දුකේ හට ගැනීමට හේතු වෙච්ච කාරණු. ඒක දුක්ඛ සමුදය නම් වූ ආර්ය සත්‍ය. සාක්ෂාත් කළ යුතු දෙයක් තියෙනවා දුක නිරුද්ධ වීම නම් වූ ආර්ය සත්‍ය. ඒ සඳහා ප්‍රගුණ කළ යුතු මාර්ගයක් තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍ය. මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙන ප්‍රමාණයට තමයි මේ මාර්ගඵල විස්තර වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ කාලයේ ජීවත් වූ සමාජය ඒ ධර්මයේ ලබාගත් ආකාරයත් මරණින් මතු මරණට පස්සේ දිව්‍ය ලෝකවල ගිහින් ඒ ධර්මයේ දියුණු කරගත් ආකාරයත් විස්තර වන දේශනාවක් අද ඔබට අහන්න ලැබෙනවා. මේ දේශනාවේ නම ජනවසබ සූත්‍රය. ජනවසබ සූත්‍රයේ අයිති දීඝනිකායට. ඒ දිනවල බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ නාදිකා කියන ගමේ. ඒ නාදිකා කියන ගමේ විශාල පිරිසක් මරණයට පත් වුණා. ඒක කුමක් හෝ රෝගයක් හැදිලා වෙන්න ඇති. කුමක් හෝ දෙයකින් මරණයට පත් වුණා. ඒ නාදිකා ගමේ ජීවත් වූ මියපරලෝගිය පිරිස ගැන බුදුරජාණන් වහන්සේ හෙළිදරව්වක් කළා. මේ පිරිස අතර ආසවල් අසවල් අය අනාගාමි වෙලා හිටියා. මේ කිව්වේ ගිහි ජීවිතේ ගෘහස්ත බ්‍රහ්මචාරීව ඉඳලා හිත දියුණු කරපු පිරිසක් ගැන. ඒ අය බඹලෝය උපදිනවා මරණින් මතු. ආයි මිනිස් ලෝකෙට ඉන්නේ නැහැ. ඒ බ්‍රහ්ම ලෝකයේදීම පිරිනිවන් පානවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා අසවල් අසවල් අය සකදාගාමි වෙලා හිටියා. ඒ අය 90කට වැඩි කියනවා. ඒ අනාගාමි වෙච්ච පිරිස 50කට වැඩි කියනවා. ඒ ගමි අසවල් අසවල් පිරිස සූතාපන්න වෙලා හිටියා. ඒ පිරිස 500කට වැඩි කියනවා. ඉතින් මේ ගම්මැසියන්ට හරි සතුටුයි මරණින් මත්තේ තමන්ගේ ඥාතීන්ට ලැබිච්ච ආරක්ෂාවත් ඒගොල්ලන්ගේ සංසාර ගමනින් මිදෙන්න තියෙන ලාභයත් අහලා පුදුමාකාර සන්තෝෂයකට පත් වුණා. තවතවත් ධර්මයේ හැසිරෙන්ට උනන්දු වුණා. එතකොට ආනන්ද හාමුදුරුවන්ට මේ බුදුරජාණන් වහන්සේ මේ පරලෝකීය අය ගැන දේශනා කරපුදී අහන්න ලැබුණා. ලැබිලා කල්පනා කරනවා භාග්‍යවතුන් වහන්සේ එක එක ජනපදවල වාසය කළ මිනිසයන් ශ්‍රාවකයන් මේ පරලෝකියාට පස්සේ ඒගොල්ලන්ගේ විස්තර ප්‍රකාශ කරනවා. කාසි ජනපදේ, වජ්ජී ජනපදේ, චේති ජනපදේ, වංශ, කුරු, පංචාල, මච්ච, සූරසේන ආදී ජනපදයන්හි වාසය කළ බෞද්ධ ශ්‍රාවකයන් මිය ගියාට පස්සේ ඒ අය දැන් අසවල් ලෝකේ අසවල් තැන මෙන්න මෙහෙම මෙහෙම මාර්ගඵල ලැබලා හිටියා. දැන් මේ තත්ත්වයේ ඒගොල්ලෝ දියුණු වෙලා ඉන්නවා කියලා විස්තර කරනවා. එතකොට මේ පිරිස බොහෝම සුම්නසට ප්‍රීතියට පත් වෙනවා මේ බුදුරජාණන් වහන්සේ වදාළ විස්තරය අහලා. ඉතින් ආනන්ද හාමුදුරන්ට හිතුණා බුදුරජාණන් වහන්සේ මේ ආකාරයට විස්තර කළා. නමුත් අංග මගධ කියන ජනපද දෙකේ පිරිස ගැන විස්තරයක් කරන්න අවස්ථාවක් ලැබිලා නැහැ. ඉතින් ආනන්ද හාමුදුරු කල්පනා කළා මගධ ජනපදයේ හිටිය මගදේශ්වර සේනිය බිම්බිසාර. ඒ සේනිය බිම්බිසාර රජතුමා ධාර්මිකයි. ධාර්මිකව තම ජනපදවාසීන්ට සැලකුවා, ආරක්ෂාව සැපෙව්වා. එයා මරණයට පත් වුණා. මිනිස්සු දන්නේ නැහැ දැන් එයා කොහේ ගිහින් උපන්නාද කියලා. එබඳු කෙනෙක්ගෙන ප්‍රසිද්ධ හෙළිදරව්වක් කරනවා නම් මිනිසුන්ට කොයිතරම් යහපතක් වේවිද කියලා ආනන්ද හාමුදුරන්ට හිතුණා. ඉතින් ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් වන්දනා කළා. ආනන්ද හාමුදුරු කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම හුදෙකලාව භාවනා කරද්දි මගේ හිතට ආවා මෙන්න මේ අදහස. බුදුරජාණන් වහන්සේ කාසි කෝසල වක්ස චේතිය කුරු පංචාල මච්ච සූරසේනාදී ජනපදයන්හි හිටපු ශ්‍රාවක ශ්‍රාවිකාවන් මිය ගියාට පස්සේ ඒගොල්ල ගැන විස්තර කියා දීලා තියෙනවා. නමුත් මේ අංගමගද ජනපද වාසීන් ගැන හෙළිදරව්වක් කළේ නැති නිසා ඒ ජනපද දෙකේ නිකන් හිස් බවක් පේනවා. මොකද මේ ජනපදවල හිත දියුණු කරපු කවුරුවත් නැතිවත් කියලා හිතෙනවා. ඉතින් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදුන අය, ධර්මයේ කෙරෙහි පැහැදුන අය, ශ්‍රාවක සංඝයා කෙරෙහි පැහැදුන අය, සීල සම්පන්න ජීවිත ගත කරන අය මේ ජනපදවලත් ඉන්නවා. ඒ වගේම මගදේශ්වර සේනිය බිම්බිසාර වැනි ධාර්මිකව රජ කරපු අයත් මේ ජනපදවල සිටියා. ඒ නිසා මේ පිළිබඳව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ මියගිය අය ගැන යම් කිසි දෙයක් ප්‍රකාශ කළොත් ඒක මේ මිනිස්සුන්ට ලොකු සතුටක් ප්‍රීතියක් ඇති වෙලා මේ ධර්ම මාර්ගයේ තව දුරටත් ගමන් කරයි. බුදුරජාණන් වහන්සේ අදහස පිළිගත්. එදා උන්වහන්සේ උදේවරුවේ නාදිකා කියන ගමේ පිණ්ඩපාතේ වැඩලා ඊට පස්සේ දන් වළඳලා උන්වහන්සේ වැඩ හිටියා ගිංජකාවසත කියලා ගෙඩි ගයක් ගඩොලින් කරපු ගයක්. එහි උන්වහන්සේ වැඩ ඉඳලා භාවනාවට සමවැදුනා. භාවනාවට සමවැදින කොහොමද මේ මගධ රාජ්‍යයේ මේ පරලෝකීය අයගේ විස්තර මං දැනගන්න ඕනේ කියලා භාවනාවට සමවැදුනා. ඉතින් භාවනාවට සමවැදිලා හවස් වරුවේ උන්වහන්සේ එතනින් නික්මිලා එලිමහනට වැඩලා එලිමහනේ අර ගොඩනැගිල්ලෙන් වැටෙන ඡායාව මත පනවපු ආසනයේ වැඩ සිටියා. සෙවණැල්ලේ ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේට ඇවිදින් වන්දනා කරලා එකත් පස්ස වාඩි වුණා. වාඩි වෙලා බුදුරජාණන් වහන්සේ දිහා බලාගෙන කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අමුතු ශාන්ත බවක් භාග්‍යතුන් වහන්සේ තුළ දකින්න තිබෙනවා. අමුතු දීප්තියක් භාග්‍යතුන් වහන්සේ තුළ දකින්න තියෙනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේ අද කවර භාවනාවක්ද භාවනා කළේ කියලා ඇහුවා. එතකොට කියනවා ආනන්දය මං අද කල්පනා කළා භාවනාවට සමවැදිලා මගධ වාසී මගද ජනපදයේ හිටපු උපාසක උපාසිකාවන් මිය පරලෝ ගිහින් ඉන්නවා. ඒත් කොහෙද උපන්නේ කියලා ඒගොල්ලන්ගේ ජීවිත ගැන බලන්න ඕනේ කියලා භාවනාවෙන් හිටියා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දය, එතකොට මට පෙනුනේ නෑ ශබ්දී විතරක් ඇහුණා. ජනවසබෝ අහං භගවා, ජනවසබෝ අහං සුගත. භාග්‍යවතුන් වහන්සේ මම තමයි ජනවසබ, සුගතයන් වහන්සේ මම තමයි ජනවසබ කියලා ශබ්දයක් විතර ඇහුණා. ආනන්දේ ඔබට කියන්න පුළුවන්ද මේ ජනවසබ කියන නම ඔබ කලින් අහලා තියෙනවද කියලා ඇහුවා. ස්වාමීනි, මම කලින් ජනවසබ කියලා නමක් ඇසූ බවක් නම් මට මතකයක් නෑ. නමුත් මේ නම අහද්දී මගේ ඇඟේ ලොමු ඩැහැගන්නුණා. මගේ ඇඟේ ලොමු ඩැහැගන්නුණා. රෝමෝද්ගමනයක් වුණා. මේ සුළුපටු කෙනෙක් නම් වෙන්න බෑ. මේ සුළුපටු කෙනෙක් නෙවෙයි. ඊට පස්සේ කියනවා ආනන්දේ, ඊට පස්සේ ලස්සන සෝභා සම්පන්න ශරීරයකින් යුතු කෙනෙක් මා ඉස්සරහට ආවා. ඇවිල්ලා කියනවා මට වැඳගෙන මෙන්න මෙහෙම කියනවා, බිම්බිසාරු අහං භගවා, බිම්බිසාරු අහං සුගත. සුගතයන් වහන්ස මම බිම්බිසාර, සුගතයන් වහන්ස මම බිම්බිසාර කියලා. ඊට පස්සේ කියනවා ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස මම දැන් ඉපදිලා ඉන්නේ වෙසමුණි දෙවියන්ගේ දිව්‍ය සභාවටයි අයිතිවයි. වෙසමුණි දෙවියන්ගේ දිව්‍ය සභාවට ඇතුළත් වෙලා මං ඉපදිලා ඉන්නවා. එන ස්වාමීනි, මට නැවත මනුස්ස ලෝකයේ ආයමත් උපදින්න පුළුවන්කමකුත් තියෙනවා. දැන් මේ ජනවසබ දිව්‍ය රාජයා කියනවා මට ආයෙ මනුස්ස ලෝකයේ උපදින්න පුළුවන්කමකුත් තියෙනවා කියලා එයාගේ විස්තරයක් කරනවා. මොකද්ද කියන ස්වාමීනි, මට ආත්ම භාව 14ක් ආපස්සට පේනවා. එයාට ආත්ම භාව කීයක් පේනවද? 14. කින ස්වාමීනි, මම මේ ආත්ම භව 14 තුල දිව්‍ය ලෝකී 7 වතාවක් උපන්න, මනුස්ස ලෝකී 7 වතාවක් උපන්න. එතකොට බිම්බිසාර රජු අතීත ජීවිතය තුල කොහොමද ජීවත් වෙලා තියෙන්නේ? දිව්‍ය ලෝකී 7 වතාවක්, මනුස්ස ලෝකී 7 වතාවක්. දැන් මනුස්ස ලෝකේ මේ ජීවිතේ වුණත් එතුමාගේ ජීවිතය විශේෂයි. එතුමාට තරුණ කාලෙම රාජ්‍ය ලැබුණා. ඊට පස්සේ එතුමා කල්පනා කළේ, අනේ මට බුදුරජාණන් වහන්සේ නමක් දකින්න ඇත්නම් කියන ස්වාමීනි, මට තිබුණා කියනවා පැතුම් කීපයක් කියලා එයාගේ ප්‍රාර්ථනා කියනවා. ස්වාමීනි, මට එක පැතුමක් තිබුණා, මට මේ මගේ හොඳ තරුණ වයසදීම මට ඔටුනු පළඳින්න ඇත්නම් කියලා. ස්වාමීනි, මට ඒක ලැබුණා. ඒ වගේම මට හිතුණා බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකේ පහළ වෙනවලු, ඒ බුදුරජාණන් වහන්සේ මගේ දැසින් දකින්නට ඇත්නම්, ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අසන්නට ඇත්නම්, ඒ ඇසුනා වූ ධර්මය අවබෝධ කරන්නටත් ඇත්නම්, ඔය ටික විතරයි කිව්වා මගේ පැතුම්. රජෙක්ෂටේට පතු වූ පැතිල්ල. එතකොට බලන්න, රජකම කරන රජෙක් කල්පනා කරපු පිළිවෙල. අද ලෞකික අරමුණු එකයි තිබුණේ, අනිත් අරමුණු තුනම ලෝකෝත්තර අරමුණු තුනක්. බුදුරජාණන් වහන්සේ නමක් දකින්න ලැබීම, උන්වහන්සේගේ ධර්මයේ ආසන්නට ලැබීම, ඒ ධර්මය අවබෝධ කරන්න ලැබීම. ඉතින් කියන ස්වාමීනි, සතරපායේ වැටෙන්නේ නැහැ කියලා මම දන්නවා දැන්. මෙයා කියනවා ස්වාමීනි, සතරපායේ වැටෙන්නේ නැහැ කියලා මම දන්නවා. දැන් මගේ හිතේ ආසාව තියෙන්නේ ඉක්මනින්ම සකදාගාමි වෙන්නයි. බුදුරජාණන් වහන්සේ එයාගෙන් අහනවා, ජනවසබ හරි ආශ්චර්යවත් කතාවක් නේ ඔය කිව්වි. බොහෝ කාලයක් මුළුල්ලේ දැන් සුගතියේ දිගටම ආවේ මිනිස් ලෝකේ, දිවි ලෝකේ සතරපාය නොවැටෙන ස්වභාවයකින් දැන් යුක්ත වෙලා ඉන්නවා, සකදාගාමි වෙලා ඉන්නවා කියලා මෙවැනි ගාම්භීර වචනයක්, මෙවැනි ශ්‍රේෂ්ඨ ප්‍රකාශයක් ඔබ කියන්නේ කොහොමද කියලා ඇහුවා. කියනවා ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයෙන් පිටනක් නොවේ. සුගතයන් වහන්සේ, සුගතයන් වහන්සේගේ ශාසනයෙන් පිටනක් නොවේ. කියනවා ස්වාමීනි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ යම් දවසක මම භාග්‍යවතුන් වහන්සේව දැකලා ඒ ධර්මය අහලා සිත පැහැදුනාද? ඉදා මට තේරුණා මං ආයි සතර පාය වැටෙන්නේ නෑ කියලා. දැන් ස්වාමීනි මගේ අදහස සකදාගාමි වන්නටයි. ඉතින් ස්වාමීනි මං අද මෙසමුණි දිව්‍ය රාජයාගෙන් පණිවිඩයක් අරගෙන විරූපාක්ෂ දිව්‍ය රාජයා කරා යන ගමන් මේ. එතකොට මේ චාතු මහරාජික තාවතිස දෙවිලොවට සම්බන්ධ සිද්ධි මේ කියන්නේ. විසමුණි දිව්‍ය රාජයාගෙන් පණිවිඩයක් අරගෙන විරූපාක්ෂ විරූල්ලක කියන දිව්‍ය රාජයා ළඟට යන ගමන්. එහෙම යද්දි මට තේරුණා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ භාවනාවෙන් වැඩ සිටිනවා කියලා. මේ මෙරිල පලච්ච උදවිය ගැන දැනගන්න ඕනේ කියලා. ඒ නිසා මට හිතුණා භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණෙන්නට ඕන කියලා. ඒ වගේම ස්වාමීනි තව කාරණයක් මට කියන්න තියෙනවා. මේ දිව්‍ය සභාවේ රැස්වීමේදී ඔය මිය පරලෝ ගිය අය ගැන කතාබස් කළා. ඒ කතාබස් කළාට පස්සේ මිය පරලෝ ගිය අය බෞද්ධ ශ්‍රාවකයන් වෙලා ඉඳලා මිය ගිය අය දෙවියන් අතර ඉපදිලා ඉන්න විස්තරේ කතාබස් කරනවා දිව්‍ය ලෝකේ. මට ඒකත් බුදුරජාණන් වහන්සේට පවසන්නට ඕනකම තිබුණා. ඒ නිසා මේ කරුණු දෙක නිසා මම භාග්‍යවතුන් වහන්සේව බැහැ දකින්නට ආවා. දැන් මෙතන ඉඳලා විස්තර කරන්නේ ඒ ජනවසබ දෙවියන් සිටින දිවි ලෝකේ විස්තරේ. ඒ දිවි ලෝකේ පෙරේතගුටු නැහැ. ඒ දිවි ලෝකේ සැකේ නැහැ. දෙවියන් අතර තියෙන්නේ මොකද්ද කියලා අපිට අහගන්න දැන් ඔන්න අවස්ථාව. ස්වාමීනි එදා පොයේ දවසේ පුන් පොහේ දවසේ වස්සාන කාලේ අවසානයේ තවතිසා දිවි ලෝකයේ තිබෙනවා දිවි සභාවක්. දැන් පොයේ දවසට තවතිසා දිවි ලෝකයේ සියලුම දෙවිවරු ටික චාතු මහරාජික තවතිස දෙවිවරු ඔක්කොම රැස් වෙනවා. මේ රැස් වෙන දිවි සභාවට කියනවා සුධර්මා. සුධර්මා කියන දිවි සභාවේ කියන ස්වාමීනි සියලු දෙනා රැස් වුණා. රැස් වුණාට පස්සේ මේ දිවි සභාවේ සභාපති තමයි සක්‍ර දේවේන්ද්‍රය. මේ දිව්‍ය සභාවේ ධතරාෂ්ට කියන දෙවියන් නැගෙනහිර දිසාව වාඩි වෙලා ඉන්නවා, බටහිර දිසාවට මුහුණලා. ඊළඟට බටහිර දිසාවේ වාඩි වෙලා ඉන්නවා විරූපාක්ෂ කියන දෙවියන් නැගෙනහිර දිසාවට මුහුණලා. ඊළඟට උතුරු දිසාවේ වාඩි වෙලා ඉන්න වෛශ්‍රවණ දෙවියන් දකුණු දිසාවට මුහුණලා. ඊළඟට දතරාෂ්ට කියන දෙවියන් ඉන්නවා පෙරදිගට මූණලා, නැගෙනහිර දිසාවේ ඉන්න බටහිරට මූණලා, විරූල්ලක දෙවියන් ඉන්නවා දකුණු දිසාවේ ඉන්නවා උතුරු දිසාවට මූණලා. එතකොට දතරාෂ්ට, විරූඩ, විරූපාක්ෂ, වෛශ්‍රවණ කියන සතරවරන් දෙවිවරු ඒ දිසාවන්ට ඉන්නවා. එතකොට දතරාෂ්ට දෙවියන් ඉන්නේ නැගෙනහිර පැත්තේ, විරූල්ලක දෙවියන් ඉන්නේ දකුණු පැත්තේ, විරූපාක්ෂ දෙවියන් ඉන්නේ බටහිර, වෛශ්‍රවණ දෙවියන් ඉන්නේ උතුරේ. ඊට පස්සේ කියන ස්වාමීනි මේ දිව්‍ය සභාවේ ඉන්නවා විශේෂ දිව්‍ය කුමාරවරු 33 දෙනෙක්. ඒ 33 දෙනා ඇතුළු පිරිවර තමයි ඉන්නේ. ඉතින් මේ දෙවිවරු තම තමන්ගේ ආසනවල වාඩි වෙලා හිටියා. කියන ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ දෙවියන් අතර උපදිනව අලුතින් හරියට දෙවිවරු පහළ වෙනවා. ඒ දෙවිවරු බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ධර්මයේ හැසිරිච්ච අය. ධර්මයේ හැසිරිච්ච අය. කුමක් ධර්මයේ හැසිරුණා කියන්නේ? කාය සුචරිතේන සමන්නාගත. කයින් සුචරිතේ යෙදිලා. වචී සුචරිතේන සමන්නාගත. කයින් සුචරිතේ යෙදුණා කියන්නේ මොකද්ද? ප්‍රාණඝාතයෙන් වැළකිලා, සොරකමින් වැළකිලා, වැරදිකාම සේවනයෙන් වැළකිලා වාසය කිරීම අය. වචී සුචරිතේ යෙදෙන අය. බොරු කියන්නේ නැතුව, කේලාම් කියන්නේ නැතුව, පරුස වචන කියන්නේ නැතුව, හිස් වචන කියන්නේ නැතුව හිටපු අය. මනෝ සුචරිතෙන් යුක්ත අය. ඒ කියන්නේ කාය සුචරිතෙන් යුක්තයි, වචී සුචරිතෙන් යුක්තයි, මනෝ සුචරිතයි. ඒ කියන්නේ කාය දුස්චරිතෙන් වැළකිලා, වචී දුස්චරිතෙන් වැළකීලා මනෝ දුෂ්චරිතෙන් වැළකීලා මොකද්ද මනෝ දුෂ්චරිතේ අවිජ්ජා අවිජ්ජා කියන්නේ අනුන් සතු දේවල් වලට ආශා කරලා ඊර්ෂ්‍යා කිරීම ඒක මනෝ දුෂ්චරිතය ව්‍යාපාද ව්‍යාපාද කියන්නේ තරහ වෛරය ක්‍රෝධේ බද්ධ වෛරය මේවා පරිගැනීම මනෝ දුෂ්චරිතේ ඊළඟට මිත්‍යා දෘෂ්ටි පිම්පව් මොකවත් විශ්වාස කරන්නේ නැහැ මේ මෙය නිරේ යන කරුණු එමින් වැළකිලා අරියාණං අනුපවාදක ආර්යයන් වහන්සේලාට උපවාද කළා නැහැ නින්දා පහස කයි කතන්දර හදලා නැහැ අරියාණං අනුපවාදක සම්මා දිට්ඨික සම්මා දෘෂ්ටියෙන් යුක්ත වෙඳලා සම්මා දිට්ඨි කම්ම සමාදාන සම්මා දිට්ඨියෙන් යුක්ත ක්‍රියාවන්හි යෙදিলা අන්න යය කියන ස්වාමීනි නිබඳු අය මිනිස් ජීවිතයෙන් චුත වෙලා තව තිසාවේ දෙවියන් අතර හරියට උපදිනවා ස්වාමීනි මේක පුදුම වැඩේ ඒ පිරිස අර සියලු දෙවියන් අභිභව රූපවත් සියලු දෙවියන් අභිභව ප්‍රභාස්වරයි සියලු දෙවියන් අභිභව දීප්තිමත් කිනෝ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ එතකොට අනිත් දිවිවරුන්ට හරි සතුටුයි කියනවා තව තිසා දිවි ලෝකේ ඉන්න අවශේෂ දෙවියන්ට හරි සතුටුයි ඒ දෙවිවරු ප්‍රීතියෙන් මෙන්න මෙහෙම කියනවා දිබ්බාවත බොහෝ කාය පරිපූර්ණති භවත්නි මේ දිවි ලෝකේ පිරිනවා නේව හායන්ති අසුරා කාය අසුර කය අසුර ලෝකේ පිරිහිනවා නේව එතකොට ශාසනීය බබලන කාලවල මොකක්ද තියෙන වෙනස? දිවි ලෝකවල පිරිනවා අසුර ලෝකේ හීන වෙනවා. ශාසන පරිහානි කාලවල අසුර ලෝකේ පිරිනවා දිවි ලෝකේ හීන වෙලා යනවා. මේ කාලේ අසුර ලෝකේ තමයි. සම්පූර්ණ අසුර ලෝකේ මැරෙන්නේ මැරෙන්නේ යන්නේ අසුරයන්. ඒ කියන්නේ පහත් ගතියට යන්නේ. ඇයි කාය දුස්චරිතය දෙනවා. වචී දුස්චරිතය දෙනවා. මනෝ දුෂ්චරිතයේ දෙනවා ආර්යයන් වහන්සේලාට ගරහනවා ඊළඟට මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත වෙනවා මිත්‍යා දෘෂ්ටි ක්‍රියාවල යෙදී සිටිනවා එතකොට මොකද වෙන්නේ මේ හේතුයෙන් මරණ මැරෙන අය දුගතිය යනවා දෙවියන් අතර උපදින්නේ නමුත් අර මේ කියන එයින් මිදිච්ච අය දිව්‍ය ලෝකේ පිරිතිරි යනවා අසුර ලෝකේ හීන වෙලා යනවා මේක දැකලා දෙවිවරුට සතුටින් කියනවා මෙහෙම මෝදන්ති වත බොහෝ දේවා තාව තින්සා සහින්දක සක්‍ර දෙවියන් ප්‍රදාන තව තිසාවසි දෙවිවරු සන්තෝෂින් ඉන්නවා තථාගත නමස්සන්තා ධම්මස්සච සුධම්මතං තථාගත බුදුරජාණන් වහන්සේට වැඳ වැඳ ඉන්නවා දිවි ලෝකෙට වෙලා ධම්මස්සච සුධම්මතං මේ ධර්මයේ තියෙන ආනිසංස ගැන කතා කර කර ඉන්නවා ඒ ධර්මයේ නොතිබෙන්න දිවි ලෝකට යන අවස්ථාව ඒකත් නැහැ නවී දේවී පස්සන්තා වන්න වන්ති යසස්සිනෝ සුගතස්මින් බ්‍රහ්මචරියං චරිත්වාන ඉදාගතේ සුගතයන් වහන්සේගේ ශාසනේ ගුණධර්මයෙන් හැසිරිලා සුගතයන් වහන්සේගේ ශාසනේ බඹසර රැකලා ආපු අලුත් දෙවිවරු වන්න වන්ති යසස්සිනේ ඒ සියලු දෙනා වර්ණේන් කීර්ති යස ස්වභාවෙන් බබලනවා තේ අඤ්ඤ යති රෝචಂತಿ වන්නේන යසසායුනා ඒ දෙවිවරු අනිත් දෙවිවරුන්ට වඩා වර්ණේන් යසසෙන් ආයුෂෙන් වැඩි ශාවකා බුහුරි පඤ්ඤස්ස විශේෂූපගත ඉද බුහුරි පඤ්ඤ කිවි බුදුරජාණන් වහන්සේට ගාම්භීර ප්‍රඥා ඇති බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ මේ ඉපදිලා විශේෂ ගුණයන්ගෙන් යුක්ත ඉන්නවා කියනවා. දැන් බලන්න මේ මිනිස්සු අපටනේ මේ ඔක්කොම අවස්ථාව තියෙන්නේ. මේවා දිනු කරගන්න අවස්ථාව. ඉදං දිස්වාන නන්දන්ති තාව තින්සා සහින්දක මේ දැකලා සක්‍ර දෙවියන් ප්‍රධාන තව තිසා දෙවිවරු සතුට වෙවි ඉන්නවා. තථාගතං නමස්සන්තා තථාගත බුදුරජාණන් වහන්සේට වැඳ වැඳ ඉන්නවා. ධම්මස්සච සුධම්මතං ධර්මීති වෙන ආනුභාවය ගැන කී කියා වැඳ වැඳ ඉන්නවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ විදිහට බොහෝ සෙයින් සතුටු වෙවි තමයි මේ දිව්‍ය ලෝකයේ සිටින දෙවිවරු කල්ගත කරන්නේ ඒ දෙවිවරු හැමතිස්සෙම කියනවා දිබ්භාවත භෝ කාය පරිපූර්ණති භවත්නී මේ දිව්‍ය ලෝකේ පිරීත්‍රි යනවා නේව හායන්ති අසුරා කායා මේ අසුර ලෝකේ හීන වෙලා යනවා නේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ දිව්‍ය ස්වභාවේ මේ විදියට අපි තම තමන්ගේ ආසනවල ඉඳගෙන කතාබස් කර කර ඉන්නකොට උතුරු පැත්තෙන් විශාල එළියක් ආවා කොයි පැත්තෙන්ද කියන උතුරු පැත්තෙන් විශාල එළියක් පහළ වුණා ස්වාමීනි ඒ එළිය තරම් දිවි ලෝකේ දිව්‍යංගේ එළිය ලස්සන නැහැ කිව්වා අරක හරි ප්‍රභාස්වර එළියක් එතකොට සක්දිවිඳු දිව්‍ය ස්වභාව ඇමතුවා අමතලා කියනවා පින්වත් දෙවිවරුනි ඕම් බලන්න අන්න උතුරු දිසාවෙන් එළියක් පහළ වෙලා තියෙනවා මේ එළිය නිමිත්තක් මොකද්ද එළිය නිමිත්තක් මොකද්ද මේ නිමිත්ත තව ස්වල්ප වේලාවකින් සනං කුමාර කියන බ්‍රහ්ම රාජයා දැන් මෙතෙන්ට වඩිනවා කියලා සනත් කුමාර කියන බ්‍රහ්ම රාජයා දැන් තවතිසා දිවිලෝව දිවි සභාවට වඩිනවා මේ වඩින්න තමයි මේ එළිය පහළ වුණේ එතකොට අර දෙවිවරු සියලු දෙනා මොකද කළේ තම තමන්ගේ ආසනවල බොහෝම තැම්පත් වුණා ශාන්ත වුණා ශාන්ත වෙලා කල්පනා කළා දැන් මේ එළිය පහළ වුණා දැන් තා පොඩ්ඩකින් බ්‍රහ්මරාජයා මෙතනට වඩිනවා එතකොට අපිට මේ බ්‍රහ්මරාජයා දැකලම අපිට මේ ස්වභාවයෙන් යන්න පුළුවන් කියලා බොහොම සතුටින් වාඩි වුණා එතකොට සනං කුමාර කියන බ්‍රහ්මරාජයා මේ තවතිසා දිවි ලෝකේ දෙවියන් අතරේ ගුරුසු ආත්ම භාවයක් මවාගෙන පහළ වුණා ඒ කියන්නේ තවතිසා දිවි ලෝකේ දෙවියන්ට බ්‍රහ්මයන්ව පේන්නේ නැහැ නමුත් බ්‍රහ්මරාජයන්ට තවතිසා දිවී ලෝකයට වඩින්න පුළුවන්. ඉතින් මේ බ්‍රහ්මරාජයා තවතිසා දිවී ලෝකේ පහළ වුණාම අනිත් සියලු දෙවිවරු අභිභවා රූපේ ඉතාම ලස්සන සුන්දර රූපයක් ඇතුව ඉන්නවා ඉඳලා මොකද කළේ ආසනයක වාඩි වුණේ නැහැ ආකහෙ ආකාශේ පලක් බැඳගෙන පුටුවක වාඩිලා ඉන්නවා වගේ පලක් බැඳගෙන ඉන්නවා. එතකොට අනිත් දෙවිවරු සියලු දෙනා මොකද කළේ ආසනවලින් නැගිටලා වන්දනා කළා. වන්දනා කරලා ඒ සියලු දෙවිවරු හිතින් අදිෂ්ඨාන කරගත්ත අනේ මගේ ආසනිය ඔබතුමා ඇවිදින් වාඩි වෙන්න මගේ ආසනිය ඔබතුමා ඇවිදින් වාඩි වෙන්න කියලා. ඉතින් කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඒ සනං කුමාර බ්‍රහ්මරාජයා කාගේ හරි ආසනයක ඇවිල්ලා වාඩි වුණොත් ඒ දෙවියන්ට හරි සතුටක් ඇති වෙනවා රජ කෙනෙක් ඔට්ටුණු පෙලෙන්දා වගේ රාජකුමාරෙක් රජකම ලැබුණා වගේ තමයි ඇතිවෙන සන්තෝෂේ. කිනි ස්වාමිනී මේ බ්‍රහ්මරාජයා හරි තරුණ ළමයෙකුගේ වේශයක් ගත්තා කියනවා. තරුණ ළමයෙකුගේ වේශයක් අරගෙන පංචසිකෝ මේ හිසේ ජටා පහක් එක දිගට උඩට බැඳපු තරුණ ළමයෙකුගේ වේශයකින් මේ බ්‍රහ්මරාජයා වාඩි වෙලා හිටියේ. ඊට පස්සේ බ්‍රහ්මරාජයාත් ගාථාවලි මේම කිව්වා කියලා. මොකද්ද කියපු ගාථාව? මෝදන්තිවත බොහෝ දේවා තාව තින්සා සහින්දකා තථාගතං නමස්සන්තා ධම්මස්සච සුධම්මතං. භවත්නි සක්දෙවිඳුන් ප්‍රධාන දෙවිවරු බොහෝ සතුටට පත් වෙලා තථාගත බුදුරජාණන් වහන්සේට වන්දනා කර කර සිටිනවා. ඒ ශ්‍රී සද්ධර්මයේ ගුණයන්ට වන්දනා කර කර සිටිනවා. නවේ දේවේච පස්සන්තා වන්න වන්ති යසස්සිනේ සුගතස්මින් බ්‍රහ්මචරියං චරිත්වාන ඉදාගතේ. සුගතයන් වහන්සේගේ සසුනෙහි ගුණධර්ම ආරක්ෂා කරගෙන හිටපු අය මේ දෙවියන් අතර ඉපදිලා වර්ණීන් යසසින් බබලනවා. තේ අඤ්ඤී අති රෝචම්ති වන්නේන යස සායුනා සාවකා භූරි පඤ්ඤස්ස විශේෂූපගතයිද. මේ ගාම්භීර ප්‍රඥා ඇති බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පිළිවෙත් පිරු අය දෙවියන් අතර ඉපදිලා විශේෂ තත්ත්වයට පත් වෙලා වර්ණීන් යසසින් ආයුෂින් බබලනු. ඉදං දිස්වාන නන්දන්ති තාවතින්සා සහින්දකා තථාගතං නමස්සන්තා ධම්මස්සච සුධම්මතං. මේ දැකලා තමයි සක්දෙවිඳු ප්‍රධාන දෙවිවරු සන්තෝෂයට පත් වෙලා ප්‍රීතියෙන් යුක්තව බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්නේ. ශ්‍රී සද්ධර්මයට වන්දනා කරන්න. ඊට පස්සේ කියනවා ස්වාමීනි ඒ බ්‍රහ්ම රාජයා කතා බස් කරද්දී අට්ටංග සමන්නාගත සොරයක් විහිදෙනවා නෙව. ඒ බ්‍රහ්ම රාජයාගේ හඬ ඔව් අට්ටංග සමන්නාගතයි. අට්ටංග සමන්නාගතයි කියන්නේ අංග 8කින් යුක්තයි. විස්සට්ටෝ විස්සට්ටෝ කියලා කියන්නේ මේ දිව පැටලෙන්නේ නැහැ. ගොත ගැහෙන්නේ නැහැ. කෙඳිරි ගන්නෑ. හරි පැහැදිලිව පහසුවෙන් වචන නිකුත් වෙනවා. එතකොට බ්‍රහ්මස්වරේ පළවෙනි අංගෙ විස්සට්ටෝ. විඤ්ඤේයෝ කතාබස් කරන වචන අනිත් එක්කෙනාට හොඳට වැටහෙනවා තේරෙනවා. විඤ්ඤේයෝ මංජු ඒ හඬ හරි මිහිරි. සවණීයෝ ඒ හඬට සවන් ඇදී යනවා. වෙන අරමුණු යන්නේ නැතු ඒ හඬටම සිත යනවා. සවණීයෝ බින්දු ඒ හඬ තුල ශබ්දයකට කැටි වෙනවා. අවිසාරී හඬ විසිරෙන්නේ නැහැ. ගම්භීරෝ ඒ හඬ ගාම්භීරයි. නින්නාදෝ ඒ හඬ දෝංකාර දෙනවා. මෙන්න මේ ලක්ෂණ වලින් යුක්ත හඬට කියනවා බ්‍රහ්මස්වරය කියලා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ බ්‍රහ්මස්වරයෙන් යුක්තයි සනන් කුමාර බ්‍රහ්මරාජයාගේ කටහඬ. ඉතින් මේ සනන් කුමාර බ්‍රහ්මරාජයා ඊට පස්සේ කියනවා ස්වාමීනි අර දිව්‍ය කුමාරවරුන් 33 දෙනාගේ දිව්‍ය ආසනවල වෙන වෙනම බ්‍රහ්ම රූප මෙවන ආකාරයට හිටියා කියනවා. එතකොට හැමෝටම හිතෙන්නේ කොහොමද? තමන්ගේ ආසනේ දැන් සනන් කුමාර බ්‍රහ්මරාජයා වැඩ ඉන්නවා කියලා. ඊට පස්සේ තවතිසා දෙවියන් අමතනවා. සනන් කුමාර බ්‍රහ්මරාජයා තවතිසා දෙවියන් අමතනවා. තංකි මඤ්ඤත බොන්තා භවති මේ ගැන කුමක්ද සිතන්නේ? තවතිසා දිවිලෝ දෙවිවරුනි මේ ගැන කුමක්ද සිතන්නේ? යාවංචසෝ භගවා බහුජන හිතාය බහුජන සුඛාය පටිපන්නෝ ලෝකානුකම්පාය අත්තා හිතාය සුඛාය දී මනුස්සානං කියන බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ භෝජනයට හිතසුව පිණිස පිළිපන් කෙනෙක්. භෝජනයාගේ යහපත පිණිස පිළිපන් කෙනෙක්. ලෝකානුකම්පාවෙන් ලෝකයාට සිත සැලසූ කෙනෙක්. ලෝකයාට දෙවි මිනිසුන්ට හිතසුව පිණිස පිළිපන් කෙනෙක් කියලා නේද හිතන්නේ? මෙන්න බලන්න කියනවා ඒක හේතුව. යේහි කේචි බොහෝ බුද්ධං සරණං ගතා ධම්මං සරණං ගතා සංඝං සරණං ගතා සීලේසු පරිපූර්ණකාරිනෝ භවත්නි යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේව සරණ ගියානම් ශ්‍රී සද්ධර්මයේ සරණ ගියානම් ආර්ය මහා සංඝරත්නයේ සරණ ගියානම් සීලෙන් යුක්තව හිටියානම් සීලෙන් යුක්තව කියන්නේ කාය සුචරිතයේදී වාසය කිරීම වචී සුචරිතයේදී වාසය කිරීම මනෝ සුචරිතයේදී වාසය කිරීම කළානම් ආන් ඒ උදවිය සමහරු ගිහින් කයිබිදී මරණින් මතු පරිනිම්මිත වසවත්ති දිව්‍ය ලෝකෙ උපදිනවා. ඒ කිව්වේ දිව්‍ය ලෝක 6න් ඉහළම තලේ ගිහිල්ලා උපදිනවා කියනවා. සමහරු ගිහින් උපදින්නේ කොහේද? පරිනිම්මිත වසවත්ති දිව්‍ය ලෝකෙ උපදිනවා. සමහරු ගිහින් උපදිනවා ඊට පල්ණ්‍යා ලෝකේ. නිම්මාන රති දිව්‍ය ලෝකෙ ගිහින් උපදිනවා. සමහරු ගිහින් උපදිනවා ඊට පහළ ලෝකේ. තුසිත දිව්‍ය ලෝකෙ ගිහින් උපදිනවා. සමහරු උපදිනවා ඊට පහළ ලෝකේ. යාම දිව්‍ය ලෝකෙ ගිහින් උපදිනවා. සමහරු උපදිනවා ඊට පහළ ලෝකේ. තවතිසාවි උපදිනවා. සමහරු ගිහින් උපදිනවා ඊට පහළ ලෝකේ. චාතු මහරජික දිවී ලෝකේ ඒ සබ්බ නිහිනං කායම් පරිපූර්ණත ඊට වඩා පල්ලෙහාම තලයේ උපදිනවා නම් ඒගොල්ලෝ උපදිනවා ගින් ගාන්ධර්ව දිවී ලෝකේ කියන මෙන්න මේ විදිහට මේ හරියට තිසරණේ පිටලා සීලවන්තව හිටියොත් දෙවියන් අතර කියන උපදින්නේ. දැන් බලන්න මෙතන ඉඳලා අපිට ඊළඟට මේ දිවී ලෝකයේ තුල දෙවිවරු ධර්මයේ කතාබස් කරන අයුරු මේක අහන්න ලැබෙනවා. අපේ රටේ පැතිර යන්නේ දිව්‍ය ලෝකෙ ගියොත් කම්මුතුයි. ඇයි? පින්කොට හමාරයි. එහෙමනේ දහන් ලැබෙන්නේ. එතකොට බලන්න දෙවියන්ටත් ගරහනවා. පුණ්‍ය විපාක වලටත් ගරහනවා. ඊට පස්සේ කියන්නේ කොහොමද අනිවාර්යයෙන්ම ධර්මය අවබෝධ කරන්න නම් මනුස්ස ලෝකේ පැමිණ යුතුමයි දෙවියෝ කියන්නේ අංග විකල පිරිසකි. ඇයි දෙවියන්ට ධර්මය දකින්න බැහැ මේ කියන හැටියට නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ සත්තා මනුස්සානම් විතර. ඔව් සත්තා දේ මනුස්සානම් නෙමෙයි එහෙනම්. දෙවියන්ගේ මිනිසුන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ නෙමෙයිනේ. දැන් ඔය කියන හැටියට. අන්න ඒකෙන් අපිට පැහැදිලි වෙනවා බුදුරජාණන් වහන්සේ දෙවියන්ගේ මිනිසුන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ. ඉතින් මේ දෙවිවරු කතාවේ මේ දැන් අපි දිගටම අහන්නේ. මේ දිවි සභාවල කතාබස් කරන ඒවා. එතකොට දැන් මේ දෙවිවරු ඒකයි අර ප්‍රීති ഘോഷා කළේ දැන් මේ සලං කුමාර බ්‍රහ්මරාජයා දන්නෝනේ අනිත් දිවි ලෝකෙම ගැන. ඒ කියන්නේ දැන් මේ ධර්ම සාකච්ඡා යන්නේ කොයි දිවි ලෝකෙද? තවතිසා දිවි ලෝකෙ. එතකොට එතුමා ඊළඟ දිවි ලෝකෙටත් වඩින්න ඇති. ඒකේ පාරිනිම්මිත වාසවති දිවි ලෝකෙට, නිමාන රති දිවි ලෝකෙට, යාම දිවි ලෝකෙට, තුසිත දිවි ලෝකෙට. ඔව් මේවට වඩින්න ඇති. එතකොට නැත්තම් මේ විස්තර කියන්නේ කොහොමද? ඉතින් මේ දෙවිවරු ඒකයි අර දිවි ලෝක ඇතුලේ මහත් ප්‍රීති ഘോഷාවක් තියෙන්නේ. භවත්නි දැන් මේ දිවි ලෝකේ පිරිනවානේව. දිවි ලෝකේ පිරිසි වැඩි වෙනවානේව. මේ අසුර ලෝකේ එහෙනම් උන්වහන්සේලාට පේනවා අසුර ලෝකෙත්. අසුර ලෝකේ පිරිස තමයි මිනිස්සු මැරෙන්න කිට්ටු වෙනකට ඇවිල්ලා ලං වෙන්නේ. ඇවිල්ලා කියනවා වරෙන් ඊට පස්සේ කියන මෙහෙ මෙහෙවර කියලා කතා කරනවා. කතා කරනට කියනවා ආන් අපේ අත්තම්ම කතා කරනවා. නැන්ද කතා කරනවා අන්න මැරිච්ච මල්ලි ආවා. තේන්න ගන්නවා. ඒගොල්ලෝ කොහෙද ඉන්නේ? අසුරය අතර ඉන්නේ. ඉඳුල් කකා ඉන්නේ. ඒ මොකද හේතුව දැන් මැරිච්ච ගමන් මෙහි ලෑස්ති කරනවානේ. මැරිච්ච ගමන් සූදානම් කරනවා අසුර ලෝකෙට තෑගි භෝග. මොනවාද? ඔව් ගොටු තට පිදේනි ලෑස්ති කරනවා. ඒවට මල් සුවඳ මල් නම් තියන්නේ අර අරමුණොත් වෙනස් වෙන සුවඳ වර්ග. අපි ගත ගොට්ට ලෑස්ති කරා නම් සුවඳ මල් ආදී අම් කිසි ඉහළ මට්ටමකටවත් යන්න අවස්ථාවක් තියෙනවා නේ. ගොට්ටේ තියෙන ඒවා නෙවෙයිනේ. ඉතින් මේ දැන් දේශනාව කරන්න සූදානම් වුණා සනං කුමාර බ්‍රහ්මරාජයා. දැන් සනං කුමාර බ්‍රහ්මරාජයා දේශනාව කරද්දී අර දෙවිවරුන්ට තේරෙන්නේ තම තමන් එක්ක කතා කරනවා කියලයි. ඊට පස්සේ කියනවා පින්වත් දෙවිවරුනි දන්නවා තමුන්නාසෙලා. ඒ සියල්ල දන්නා සියල්ල දක්නා තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපට උගන්වලා තියෙනවා කාරණා හතර තමුන්නාසෙලා දන්නවද කියලා ඇහුවා. දෙවිවරු ගින් අහනවා ඒ තමයි සතර ඉර්ධිපාද. අර මේ දෙවියන්ට දැන් මේ උගන්වන්නේ මොකක්ද? ඉර්ධිපාද වඩන හැටි දෙවියන්ට උගන්වනවා. තමුන්නාසෙලා දන්නවද මේ සතර ඉර්ධිපාද හරියට වැඩුවොත්? ඉර්ධිපාති හරි පාන්න පුළුවන් නේව. තමුන්නාසෙලා දන්නවද මේ ඉර්ධිපාද හතර මොකක්ද කියලා? ඔන්න දැන් දෙවිවරු ඔක්කොම අහගෙන ඉන්නවා මේ ඉර්ධිපාද හතර. ඉද බොහෝ භික්ඛු ඡන්ද සමාධි ප්‍රධාන සංකාර සමන්නාගතං ඉද්ධිපාදං භාවේති. මේ ශාසනයේ භික්ෂුවයි කියනවා. මේක වැඩිවේ. දැන් මේ දෙවියන් අතර කතා වෙනවා මේ බුද්ධ ශාසනය තුල භික්ෂුව තමයි මේ ඉර්ධිපාද වැඩිවේ කියනවා. මොකද්ද පළවෙනි ඉර්ධිපාදය? ඡන්ද ඉද්ධිපාදය. ඡන්ද සමාධි ප්‍රධාන සංකාර සමන්නාගතං ඉද්ධිපාදං භාවේති. ඡන්දය, ඡන්දය කියුවේ එතන කුසල ඡන්දය. කුසල් වඩා දියුණු කර ගැනීමේ කැමැත්ත, අකුසල් ප්‍රහාණය කර ගැනීමේ කැමැත්ත, අකුසල් දුරු කිරීමේ කැමැත්ත, කුසල් දියුණු කර ගැනීමේ කැමැත්ත, ඒ මුල් කරගෙන ඒ කැමැත්ත බලවත් කරගෙන සීලය තුල ඉන්නවා. කැමැත්ත බලවත් කරගෙන සමාධිය වඩනවා. කැමැත්ත බලවත් කරගෙන වීරිය කරනවා. එතකොට එයා මේ කුසල් වඩන්න කැමැත්තෙන් වීරිය කරනකොට ඒ කැමැත්ත ඉර්ධිපාදි බවට පත් වෙනවා. ඉදබු බික්කු විරිය සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදං භාවේති. මේ ශාසනේ භික්ෂුව තමයි ඉර්ධිපාද වැඩිව කියනවා. කොහොමද? වීරිය ඇති කරගත්තා. මොකද්ද වීරිය? කුසල් වඩන්න තියෙන වීරිය, අකුසල් ප්‍රහාණය කරන්න තියෙන වීරිය, නූපන් කුසල් උපදවා ගන්න තියෙන වීරිය, උපන් කුසල් වඩා දියුණු කරගන්න තියෙන වීරිය, නූපන් අකුසල් නූපදවන්න තියෙන වීරිය, மென்னமை வீரிய முள் கருகின அகுசால் தூர் கருணோயா. வீரிய முள் கருகின குசால் வடனோ, வீரிய முள் கருகின அகுசால் பேர கருக்கிற குசால் வடவட சமாதிய வடனோ, சமாதிய வடல வீரிய கண்ணோ இறுதி பாது வீரிய இறுதி பாது. இதபோ பிக்கு சித்த சமாதி பதான சங்கார சமன்னாக தங்கிதி பாதம் பாவேதி. மே சாசனி பிக்ஷு இன்வா சித்த பலவத் கருகன அதிஷ்டானி, அதிஷ்டானி பலவத் கருகன அகுசல் துரு கரணும், அதிஷ்டானி பலவத் கருகன குசல் வடனும், அதிஷ்டானி பலவத் கருகன சமாதி வடனும், அதிஷ்டானி பலவத் கருகன சாசனி துல்ல வீரிய கண்ணும். ஆன்னேக்கினா இறுதி பாதுக்கு இன்னும் மே வடன்னி. எவகேம மே சாசனி பிக்ஷுவ விமன்சா சமாதி பதான சங்கார சமன்னாகதம் இத்தி பாதம் பாவேதி. நூனிங் விமசனம் யோனிசோ மனசிகாரே பலவத் கரகன அகுசல் பெஹர கரணம், யோனிசோ மனசிகாரே பலவத் கரமிங் குசல் வடனம், யோனிசோ மனசிகாரேம முலட்டகேன பலவத் கரகன சமாதியே பிரகுண கரணம், யோனிசோ மனசிகாரேம பலவத் கரகன மார்கே வடனம். ஏக விமன்சா இத்தி பாதே நம் பலன் மீ பிங்கருப்பு தேவியவரும் டஹான லபின் உத்தும் தெய்வம். இருபாசி மீ சனங்குமார பிரம்மராஜயா அரு தேவியான்ட்டு கேனுவா, தேவியருணி மே இறுதி பாத அப்பட்டு ஹதுன்னுல துன்னே வின கௌரு அத்னிவே, சியல் தன்னா சியல் தக்னா ஏ ததாகதவு அரஹத் சம்மா சம்புதுரஜானன் வகன்சே தமை மென்ன மெவன் இறுதி பாத ஹத்தராக் தேனுவா கேல அப்பட்டு பெண்ணலா தூன்னே கீனோ. தேவியருணி அதீதே ஹிட்டபு ஸ்ரமண பிராக்மண வருண் யம் ஆகாரேகட்டு இறுதி பிராதிஹாரே தக்குவானான் தர்மே துல ஏ சியலு தினா கலே சத்தர இறுதி பாத உந்தேட்ட வடு நிசா பகுலுக்கல நிசா. அநாகதே யம் ஸ்ரமண பிராக்மணியன் வகன்சேலா ஆனுபாவ சம்பன்னவ இறுதி பிராதிஹாரி பானவனம் ஏ சீலு தினாயே கரன்னே மே சத்தர இறுதி பாதையன் மனாகொட்ட தீவுனு கல்லா பிரகுண கரலா பௌலு வசிங் கரலா. வர்த்தமான யம் சிரமண பிராக்மணியன் வகன்சேலா ஓ நுயே காக்காரி இறுதி வித பானவனம் ஏ சீலு தினாயே கரன்னே மே சந்த சித்த விரிய வீமன்சாக்கேன இறுதி பாத ஹத்தர வடலாய். එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ ඒ ඍතිපාද වැඩිම තුල ශ්‍රාවකයන් දිනු වෙන ආකාරය. අහසින් වඩිනවා, ඊළඟට මේ කඳු බිත්ති ගල් පර්වත විනිවිද යනවා, ඊළඟට ගංගා සාගරවල පොළොවේ වගේ ඇවිදගෙන යනවා, පොළොවේ ගංගාවක වගේ කිමිදෙනවා, ඊළඟට ඔව් දහසක් වගේ පෙනිලා එක්කෙනෙක් වෙනවා, එක්කෙනෙක් වගේ පෙනිලා දහසක් වෙනවා. මහානුභාව සම්පන්න හිරු සඳු පවා ආතින් ස්පර්ශ කරනවා, තමන්ගේ මනසින් ලෝකෙම අල්ලගෙන ලෝකෙම යටත් කරගෙන වසඟ කරගෙන ඉන්නවා. මේ ඔක්කොම කරන්නේ කවුද? සතර ඍතිපාද හොඳට ප්‍රගුණ කරපු කෙනා. ඊට පස්සේ කියනවා බවත්නි ඔබට පේනවද දැන් මා තුල තියෙන ඉර්ධිය ප්‍රාතිහාරි හාස්කම් පේනවද කියලා අහනවා. අයි දැන් බ්‍රහ්මරාජය ආවා, වෙන රූපයක් මවාගත්තා, දැන් අහසේ හිටියා, දැන් තම තමන්ගේ ආසනවල ඉන්නවා කියනවා. බවත්ති මේ ඔක්කොම කළේ මම මේ ඉර්ධිපාද හතර වඩපු නිසායි කියනවා. මම මේ චන්ද විරිය චිත්ත වීමංසා කියන ඉර්ධිපාද හතර ඉර්ධිපාද හොඳට ප්‍රගුණ කළා. එහෙම කරලයි මම මේ කරන්නේ. ඊට පස්සේ කියනවා දෙවිවරුන්ට කියනවා පින්වත් දෙවිවරුනි, ඒ සියල්ල දන්නා සියල්ල දක්නා තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් අපට සැප ලබන්න විශේෂ අවස්ථා තුනක් දීලා තියෙනවා. දැන් මේ දෙවිවරුන්ට කියනවා අපට සැප ලබන්න විශේෂ අවස්ථා තුනක් ලබා දීලා තියෙනවා. தயோ ஓகாசா ஜிகமா அனுபுத்தா சுகஸ் அதிகமாய, சப்பே லபாகண்ட விசேஷ அவஸ்தா துணா கபிட்டு லபாதில தியனோ. ஏ மேமாய் கேனோ ஒன்னு கெனக் கிண்ட புல்லுவான் කාමේහි සංසට්ටෝ. ගෙදර දොරේ ඉන්න පුළුවන් ගිහි ජීවිතය තුළ කාම සම්පත් එක්ක එකතු වෙලා. සංසට්ටෝ අකුසලෙහි ධම්මේහි. ඔව් අකුසල ධර්මයන් එකත් එකතු වෙලා යා ඉන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ නිසා බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය නිසා ඒ ධර්මයේ ලෝකේ කතා කරන කල්යාණ මිත්‍රයන් ඉන්න නිසා මෙයාට ඒ කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර ලැබෙනවා. කාටද ලැබෙන්නේ? අර කාමයන් හා එක්ව වාසය කරන අකුසල් හා එක්ව වාසය කරන කෙනාට. සෝ අපරේන සමයේන අරිය ධම්මං සුනාති. එයාට මේ ආර්ය ධර්මයේ චතුරාරි සත්‍ය ප්‍රකාශිත ධර්මය අසන්න ලැබෙනවා. ඒ ධර්මයේ විස්තර කරන දුක, දුකට හේතුව, දුක නිරුද්ධ වීම, දුක නිරුද්ධ වීමේ මාර්ගය, සීලය, සමාධිය, ප්‍රඥා විස්තර කරන. දැන් මේ විස්තරය අහන්න ලැබුණේ කාටද? කාමයන්හි එක්ව අකුසල ධර්මයන් එක්වලා වාසය කරන එක්කෙනාටයි. මෙයාට මේ ධර්මය අහන්න ලැබුණාම ඒ ඇසූ ධර්මීය යෝනිසූ මනසිකරෝති. නුවණින් යුක්තව විමසනවා, නුවණින් යුක්තව මෙනෙහි කරනවා. ධම්මානු ධම්මම් පටිපජ්ජති. අන්න ධර්මානුකූල භාවයට පත් වෙනවා, සිල්වත් වෙනවා. එයා කර කර හිටපු වැරදි වැඩ සියල්ල අත්හරිනවා. සෝ අරිය ධම්ම සේවනං ආගම්ම. මේ ආර්ය ධර්මයේ සේවනය කරන්න ඇවිල්ලා යෝනිසෝ මනසිකාරං ධම්මානුධම්ම පටිපත්තිං. මේ නුවණින් විමසන්න පටන් අරගෙන ධර්මානු ධර්ම ප්‍රතිපදාවෙන් ජීවත් වෙන්න පටන් ගැනීම නිසා දැන් පුරුදු වෙනවා එයා කාමෙන් වෙන් වෙලා ඉන්න, අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා ඉන්න පුරුදු වෙනවා. කොහොමද කාමයන්ගෙන් වෙන් වෙලා අකුසල ධර්මයන් වෙන් වෙලා ඉන්නේ? විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලෙහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පඨමජ්ජානං උපසම්පජ්ජ විහෙරති. දැන් යා මොකද කරන්නේ? විවිච්ඡේව කාමේහි, කාමයන්ගෙන් වෙන් වෙනවා. කොහොමද වෙන් වෙන්නේ? දැන් ඇහෙන් රූප බල බල සතුටුලා ඉන්නේ එක්කෙනා දැන් ඇස් වහ ගන්නවා. කනෙන් ශබ්ද හයින්නේ එක්කෙනා ඒ ශබ්ද වලට හිත යොමු කරන්නේ නැතුව ඉන්නවා. නාසයෙන් සුවඳ පස ගීපු එක පාලනය කරනවා. රස වේවිතු එක පාලනය කරනවා. පහස විහිටි පාලනය කරනවා. මේ පංචකාම ගුණයන්ට ඇදී යන්නේ නැතුව මෙයා දැන් ඉන්නවා. අනේ කාමයන්ගෙන් වෙන්ව. දැන් අකුසල ධර්මයන් හිතේ හටගන්නේ නොදී බැහැර කරනවා. ඊට පස්සේ මොකද කරන්නේ? විවේකයෙන් ප්‍රීති සුඛං. ප්‍රීති සුඛේ ඇති චිත්ත ඒකාග්‍රතාවය දියුණු කරනවා. ආන් ඒක තමයි කියනවා තථාගත බුදුරජාණන් වහන්සේගෙන් අපට ලැබිච්ච පළවෙනි අවස්ථාව නියම සැපයක් විඳින්න. අයංකෝ භූතේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධින පඨමෝ ඕකාසාදිගමෝ අනුබුද්ධෝ සුකස් අධිගමාය. මේක තමයි කියන අපි හිටපු කාම සැපයට වඩා අග්‍ර සැපයක් අපිට විඳින්න ලබා දීපු පළවෙනි අවස්ථාව කියනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්. දැන් බලන්න මේ විස්තර කරන්නේ කාටද? දිවී ලෝකේ දීවි. දැන් ඔන්න දැන් තවතිසා දිවී ලෝකේ කියන්නේ බඹලෝ නෙමෙයිනේ. තවතිසා දිවී ලෝකේ කියලා කියන්නේ ඉන්ද්‍රිය සැපේ පිනවමින් වාසය කරන දිවී ලෝකයක්. දැන් දෙවියන්ට කියනවා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරලා තියෙන මීට වඩා සැපෙන් වාසය කරන්න පුළුවන් අවස්ථාවක්. ඒ තමයි මේ කාම සම්පත් වලට නොවැළී අකුසල ධර්මයන්ට ඉදිනුදී සැපේ උපදවා ගන්න එක. ඒ තමයි ප්‍රථම ධ්‍යාන සැපේ උපදවා ගැනීම. දැන් දෙවිවරු මේකට පෙළඹෙන්නේ නැද්ද? දැන් දෙවිවරු කැමති වෙන්නේ නැද්ද? දෙවිවරු කැමති පින් තියෙන දෙවිවරු, සියලු දෙවිවරු කැමති නැහැ මිනිස් වගේ. සියලු මිනිස්සු කැමති නැහැ ධර්මයේ හැසිරෙන්නේ. සියලු මිනිස්සු කැමති නැහැ. සියලු මිනිස්සු කැමති නැති වුණාට ධර්මයේ හැසිරෙන්න කැමති මිනිස්සු ඉන්නවා. සියලු මිනිස්සු බණ භාවනා කරන්න කැමති නැහැ. නමුත් බණ භාවනා කරන්න කැමති මිනිස්සු ඉන්නවා. සීල මිනිස්සු සීල් රකින්න කැමති නැහැ. නමුත් සීල් රකින්න කැමති මිනිස්සු ඉන්නවා. සීල මිනිස්සු ජීවිතාබෝධයට කැමති නැහැ. ජීවිතාබෝධයට කැමති මිනිස්සු ඉන්නවා. ආන්නේ පිරිස ධර්මය හොයාගෙන යන්නේ නැද්ද? වැඩකටයුතු පසෙක තබා ධර්මය හොයාගෙන යනවා අර කැමැත්ත නිසා. මේ වගේ දෙවියන් අතරත් එහෙමයි. සියලුම දෙවිවරු ධර්මයේ හැසිරෙනවා කියන්න බෑ. නමුත් ජම් දෙවිවරු ඇද්ද? ධර්මයට කැමති, ජීවිතාවබෝධයට කැමති, පිනට කැමති, සැපයට කැමති, අවබෝධය දියුණු කරනු කැමති ඒ සියලු දෙවිවරු මේ ධර්මයට සවන් දීලා ඒ ධර්මයට වහදිනවා. इतनी मैं देवरुण के थावत अवस्था में पेन ना देना कीना मैं सालं कुमार ब्रह्मराजा कीना पिंगवत देवरुणी दंगोंनो बट माँ की याद उन्ना बुद्ध रजान वहाँ से आपटे सेपेल बंद देश नगरप एकक ये मुकाद्दी ओ काम यंगिंग बिंग आ कुसल दर यंगिंग बिंग विवेकिंग हटेगत प्रीति सुखे ये ती सेपेट आपटे लबागन याद उन्ना इडबस कीना ये वक्त ये मत देवी बरुनी ताऊसे प्याक तीनो ये सेपे गाने मेहमान कीनो आपटे तीनो कीनो संस्कार वार वाची संस्कार, चित्त संस्कार। इधर में काय संस्कार है जी तो आप इतने तीन वां आश्वास प्रश्वास की में देवी आके अन्य आश्वास प्रश्वास तीन तेरे में आश्वास प्रश्वास सांसिद्धि लाने वाची संस्कार है जी तो वित्तक विचार है तीन वां में सांसिद्धि लग ने चित्त संस्कार है जी तो संज्ञा विदीम विदीम हादुनागे आश्वास पश्वास आपटे गुरोस उठ देने इन्नी वितक्क विचार गुरोस उठ देने इन्नी संज्ञा वेदना गुरोस उठ देने इन्नी मैं आठ आठ नलबिनवा सतागत बुद्ध रजानन वाहन सीगी धर्मे आरे धर्मे आठ नलबिनवा आठ नलबिला ये धर्मे टानुव योनिसो मानसिकार यही ये देनवा नोनिन विमसनवा नूनिंग विमसला धर्मानु धर्म प्रतिपदावे सीले पीठला समाधि वडन पटंगानो ये दोनों नमक देवनी आर गुरु स्वास्थ्य स्प्रस्वास सीम विलायनो गुरु स्वितक विचार सीम विलायनो गुरु सुसंन्यावेदना सीम विलायनो एहम सीम विलागियामे सांसिदी गियामे यात लुकुर सेप्या भू बालवस सेपे ये आटे तीनों ये तो कोटे सेपे अरे कुड़ान सेपे अपने में किन्हे एक मृदु बावकिंग अरे शीता पीनाया में नेतीवन उदार सेपे आकेनो मिन्न में सेपे तपिता आत्मिनी नकिया दुन्नी ये भाग्यवत आराहत सम्मा संबुद्रजानन वाहनसी दंगे तो कोटे सेपकीयक में देवी और विगन गाता दे दिव्यलोक देवू रीगनेगत्ते सेपद देखा, एकाक्तमाई, ओ पतमाद्यहाने सेपे, ईलंगटी गैन्नुवा सांस्कार सांसीदवी मिंग गन्नाऊ सेपे, ईलंगटी केनुवा सानंपति ब्रह्मराज्या केनुवा ताऊ सेपे आक्तीनो, सानं कुमार ब्रह्मराज्या केनुवा ताऊ सेपे आक, ये सेपे तमाई केनुवा यहाँ इस्तेमाल दान नहीं किया ना कालिम दान नहीं है इधर कुशलांति अथाबूता ना पोजाना आती मेवा तमाय कुशल केला आधुनागन यहाँ बैंके इधर आकुशलांति अथाबूता ना पोजाना आती मेवा आकुशल केला आकुशल आधुनागन ना बैंके इधर सावजंग अथाबूता ना पोजाना आती मेक वैरदी मे वैडी मे वैरदी केला आधुनागन बैकेनो इदं सेवितब्बा मेक तमाय पुरुधुकलियुत्ते की नादुना गन्नत बैकेनो इदं न सेवितब्बा मेक पुरुधु नुकलियुतु कीला हादुना गन्नत बैकेनो इदं ही नं मेक महालाम के द्याक कीला नादुना गन्नत बैं इदं पनीतं मेक प्रनीत द्याक उसस द्याक कीला आदुना गन्नत बैं है बै म्यांट आहनल बिनवां ये तदागत अरहत संबुद्रजानन वाहन सेविसिंग वदारन लदे श्री सद्धर्मी आंगे धर्मिंग विस्तर विनोआ मेवना ही कुशल आयी केल कुशल विस्तर विनोआ मेवना ही आकुशल आकुशल विस्तर विनोआ मेवरेद्दे मेव निवरेद्दे मेव हीन हुदे मेव उसासु हुदे मेव पुहुनकले तुई मेव अत्तले तुई केल आहनले बिनो ऐसे करे मेव धर्मी आहनले ये अनुमियां नोनिंग विमसन कोटे हादुना गान्नवा मगा धादुना गान्नी कुशल हादुना गान्नवा मेवा तमाय कुशल अकुशल हादुना गान्नवा मेवा तमाय अकुशल ओ ईलंगट हादुना गान्नवा सेवने कलेतु दे तमाय मे ईलंगट हादुना गान्नवा सेवने नकलेतु दे तमाय मे ईलंगट हादुना गान्नवा आओ हीन उदय में आई, उसस उदय में आई, हारिते में आई, වැරදි මේ අයි. මේ වගේ සම්පූර්ණ මේ හොඳ නරක යහපත අයහපත මේ සියල්ල අඳුනා ගන්නවා. මේ අඳුනා ගැනීම අපේ ජීවිතවලට හරි වැදගත්. අපි ගත්තොත් එහෙම ගිහි සමාජය තුළ ඉන්න කොටස් දෙකක්. මොකක්ද ඒ? කල්යාණ මිත්‍ර, පාප මිත්‍ර. පැවිදි සමාජයේ කොටස් දෙකක් ඉන්නවා. කල්යාණ මිත්‍ර, පාප මිත්‍ර. එතකොට කල්යාණ මිත්‍රයා ගේ හිත නැඹුරු වෙන්නේ කල්යාණ ධර්මයටයි. කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රයටයි. කල්යාණ ධර්මයෙන් සතුරු වීමටයි. පවිතු සිත්ති එක්කිනාගේ හිත නැඹුරු වෙන්නේ පාප මිත්‍ර සේවනයටයි. පාපී ධර්මයන්ටයි. පාපී ආශ්‍රයටයි. කල්යාණ අදහස් ඇති භික්ෂුවගේ සිත නැඹුරු වෙන්නේ කල්යාණ මිත්‍ර ඇසුරටයි. කල්යාණ ධර්මයටයි. කල්යාණ ධර්ම සේවනයටයි. පාපී අදහස් ඇති භික්ෂුවගේ සිත නැඹුරු වෙන්නේ පාපී භික්ෂූන් ඇසුරටයි. පාපී භික්ෂුන්ගේ සේවනයටයි. පාපී භික්ෂුන්ගේ කටයුතු වලටයි. එතකොට මේ සමාජ දෙකම සමාජ තල දෙක අපිට ජාති කුල ආගම් භේදයකින් තොරව දකින්න ලැබෙනවා. එතකොට අර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අල්ලගත් එක්කෙනා එකපාරට මේ සමාජය අඳුන ගන්නවා. එතකොට මේ සමාජය අඳුන ගන්න බෑ බුද්ධ දේශනාව නොදන්නා කෙනාට. දේශනාව දැනගත්තත් යෝනිසෝ මනසිකාරය දෙන්නේ නැති කෙනාට මේ සමාජය අඳුන ගන්න බෑ. එතකොට මොකද වෙන්නේ? කල්යාණ මිත්‍රයා කියලා හිතාගෙන පාප මිත්‍රයා ඇසුරු කරනවා. කල්යාණ ධර්මයේ කියලා හිතාගෙන පාපී ධර්මයේ සී කරනවා. කල්යාණ ධර්මයෙන් සතුට වෙනවා වෙනුවට පාපී දෙයින් සතුට වෙනවා. මේ විදිහට නොඒකාකාරී පව් රැස් කර ගන්නවා. එතකොට අර ගෘහස්ත කල්යාණ මිත්‍රයා ඉන්නවා, ගෘහස්ත පාප මිත්‍රයා ඉන්නවා. එතකොට ගෘහස්ත කල්යාණ මිත්‍රයා ඇසුරු කරන්න අඳුනාගන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින්. යෝ ධර්මයේ තුලින්ලා යෝනිසෝ මනසිකාරය නිසා. පැවිදි පාප මිත්‍රයෝ ඉන්නවා, පැවිදි කල්යාණ මිත්‍රයෝ ඉන්නවා. එතකොට පැවිදි කල්යාණ මිත්‍රයා, පැවිදි පාප මිත්‍රයා වෙන්කොට දකින්න පුළුවන් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නිසා. දැන් අපි ගමු දැන් ගෘහස්ත පිරිස සුදුවත් හඳගත්තු ගමන් සියලු දෙනා එක වගේ. එතකොට සුදුවත් හඳගත්තු ගමන් සියලු දෙනා එක වගේ. නමුත් මේ දෙගොල්ලෝ වෙන් වෙන්නේ මොකින්ද? කාය සුචරිතය, කාය දුෂ්චරිතයට බෙදිලා යනවා. වචී සුචරිතයට, වචී දුෂ්චරිතයට බෙදිලා යනවා. මනෝ සුචරිතයට, මනෝ දුෂ්චරිතයට බෙදිලා යනවා. කොටසක් ආර්ය උපවාද කරනවා, කොටසක් ආර්ය උපවාදින් වැළකී සිටිනවා. කොටසක් මිත්‍යා දෘෂ්ටික වෙනවා, කොටසක් සම්මාදිට්ඨිය. එතකොට මේක මේ ඇසුරට අඳුනගත් එක්කෙනා විතරක්, අඳුනගත්තු කල්යාණ මිත්‍ර එක්කෙනා, ධර්මයේ තුලින් අල්ලගත් එක්කෙනා ඔන්න හඳුනා ගන්නවා. හඳුනා ගන්නවා මියා සේවනය කළ යුතුයි, මියා සේවනය නොකළ යුතුයි, මියාගේ දෙයට සවන් දිය යුතුයි, මෙයාට සවන් නොදිය යුතුයි කියලා වෙන් කළා හඳුනා ගන්න දක්ෂ වෙනවා. පැවිදි පිරිසත් එහෙමයි. පැවිදි පිරිස සියලු දෙනාම එකම විදිහට ඉන්නවා සිවුරු පුරවලා. එහෙනම් වෙනස් වෙන්නේ කොහොමද? කාය දුස්චරිතයෙන් යුක්තවත් ඉන්නවා, කාය සුචරිතයෙන් යුක්තව ඉන්නවා. වචී දුස්චරිතයෙන් ඉන්නවා, වචී සුචරිතයෙන් ඉන්නවා. මනෝ දුස්චරිතයෙන් යුතු පැවිද්දන් ඉන්නවා, මනෝ සුචරිතයෙන් යුතු පැවිද්දන් ඉන්නවා. ආර්ය උපවාද කරමින් සිටින පැවිද්දන් ඉන්නවා, ආර්ය උපවාද නොකරන පැවිද්දන් ඉන්නවා, මිත්‍යා දෘෂ්ටික පැවිද්දන් ඉන්නවා, සමාධිත්වයෙන් යුතු පැවිද්දන් ඉන්නවා, මිත්‍යා දෘෂ්ටි කම්ම සමාදානයෙන් මිත්‍යා දෘෂ්ටිකව ක්‍රියා කරන පැවිද්දන් ඉන්නවා, සම්මා දෘෂ්ටියෙන් ක්‍රියා කරන ධර්මයේ දන්නෙක් කෙනා ඔන්න හඳුනා ගන්නවා. මේ පැවිදි කෙනා සේවනය කළ යුතුයි, මේ පැවිදි කෙනා සේවනය නොකළ යුතුයි, මේ පැවිදි කෙනාගේ ධර්මයේ ඇසිය යුතුයි, මේ පැවිදි කෙනාගේ ධර්මයේ නොඇසිය යුතුයි. මේ වගේ වෙන් කළා හඳුනා ගන්නවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්. හඳුනා ගැනීම නිසා මොකද වෙන්නේ? මෙයාට අකුසල් වලින් මෙයාගේ හිත බැහැර වෙනවා. කුසල් අඳුනා ගත්තාම කුසල් වැඩෙනවා, අකුසල් ප්‍රහාණය වෙනවා. එතකොට උපන් අකුසල් ප්‍රහාණය වෙනවා, නූපන් අකුසල් නූපදින්නේ නැහැ. නූපන් කුසල් උපදිනවා, උපන් කුසල් වැඩෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙයාට අවබෝධයක් යන වැඩපිළිවෙලකටපත් වෙනවා. අවිජ්ජා ප්‍රහීයති, අවිද්‍යාව ප්‍රහාණ වෙලා ආරි සත්‍ය අවබෝධය කරා යනවා. අන්න එතකොට අන්න වෙනස. දැන් ධර්මයේ හරියට අහුණා නම් අර්බුදයක් කර යන්න විදියක් නැහැ. යන්න ඕනේ ආරි සත්‍ය අවබෝධය කරා. ආරි සත්‍ය අවබෝධය කරා යනවා. අවිජ්ජා පහියති, විජ්ජා උප්පජ්ජති, ආරි සත්‍ය අවබෝධය ඇති වෙනවා. තස්ස අවිජ්ජා විරාග අවිජ්ජුප්පාදා උපද්ජති සුඛං. ආන්න අවිද්‍යාව ප්‍රහාණය වීමෙන් විද්‍යාව උපදීමෙන් මහා සැපයක්. දැන් යා දන්නවා අනේ මං ඉස්සර අකුසල් කර කර හිටියා. මට අකුසල් අඳුනා ගන්නට බැරුව හිටියා. කුසල් තිබුණා. කුසල් අඳුනා ගන්නට බැරුව හිටියා. කල්යාණ මිත්‍රයෝ හිටියා. අඳුනා ගන්න බැරුව හිටියා. පාප මිත්‍රයෝත් හිටියා. අඳුනා ගන්න බැරුව හිටියා. දැන් මං අකුසල් අඳුනාගෙන අකුසල් දුරු කළා. කුසල් වැඩුවා. කල්යාණ මිත්‍රයන් අඳුනාගෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරනවා. පාප මිත්‍රයන් අඳුනාගෙන පාප මිත්‍රයන් බැහැර කරනවා. මේ ආකාරයට මම සේවනයේ කළ යුතුදී හඳුනාගත්තා. සේවනයේ එතකොට මේ හඳුනා ගන්න ඔක්කොම Tamanට මාර්ගෝපදේශණේ ලැබුණේ කොහෙන්ද? තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ධර්මයෙන්. එතකොට විශාල සැපයක් Tamanට තියෙනවා. Taman තුල කුසල් ප්‍රහාණය වීම දැකලා, Taman තුල කුසල් වැඩි වීම දැකලා, Taman හරිදී සේවනය කරනවා දැකලා, වැරදිදී අත්හරිනවා Taman තුල දැකලා, Taman තුල අවිද්‍යාව ප්‍රහාණය වෙනවා දැකලා, ආරි සත්‍ය අවබෝධය Tamanට වැඩෙනවා දැකලා, Tamanට ඇති වෙන ලොකු සැපයක් ප්‍රීතියක් ඇති වෙනවා. මේක තමයි කියනවා තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කරපු තුන්වෙනි සැපේ. දැන් මේ ධර්මයේ කියන්නේ කවුද? සනන් කුමාර බ්‍රහ්මරාය. දැන් මිනිස්සෙක් නෙමෙයි බක් කොච්චර ලස්සනද කියනවා බලන්න. දැන් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ එතකොට දෙවිවරු කොච්චර ලස්සනට අල්ලගෙන තියනවද? නැත්තම් කොහොමද මෙහෙම දෙවිවරු බණ කියන්නේ? දැන් මේ දෙවිවරු දැන් ඒ එතකොට තවතිසාර ලෝක දිව්‍ය ලෝක ඉපදෙච්ච දෙවිවරුන්ට දැන් ධර්මයේ අවබෝධ කරන අවස්ථාවක් නැද්ද? දැන් තියෙනවනේ මේ අවස්ථාව. දැන් බලන්න එතකොට අපේ රටේ මං හිත අපේ රටේ මේ ලෝකෙම සීවස් ගාන දිව්‍ය ලෝකෙට ගියපු එක්කෙනෙක් නැතුව ඇති. ඇයි ඒ? දැන් මේව අහලා නැහනේ. දැන් මේව දැන් අහුවත් යන්න බෑනේ. දැන් දිව්‍ය ලෝකෙ යන්න නම් මොනවද තියෙන්න ඕනේ? බුදුරජාණන් වහන්සේව සරණ ගියෙන් ඉන්න ඕනේ. ශ්‍රී සද්ධර්මයේ සරණ ගියෙන් ඉන්න ඕනේ. ශ්‍රාවක සංඝයා සරණ ගියෙන් ඉන්න ඕනේ. ආරිකාන්ත සීලේ පිහිටා සිටින්නට ඕනේ. ඉතින් මේ ආදී වැඩපිළිවෙලක් තුල හේතුවක් නිසා තමයි ඵලය හැදෙන්නේ. හේතුව සකස් වෙලා නැත්තම් ඵලයක් හැදෙන්නේ නැහැ. අර එක තැනක හරි ලස්සන සූත්‍රයක් මට හම්බ වුණා. ඒ කුල හතර ගැන කතා කරද්දී වර්ණ හතරක් තියෙනවානේ. ක්ෂත්‍රීය බ්‍රාහ්මණ වෛශ්‍ය ශුද්‍ර කියලා. ඒ ගැන බුදුරජාණන් වහන්සේ කතා කරලා අහනවා එක්කෙනෙක්ගෙන්. මේ කුල හතරේ අය කාය දුස්චරිතී යෙදුනොත්, වචී දුස්චරිතී යෙදුනොත්, මනෝ දුස්චරිතී යෙදුනොත්, ආර්යෝපවාද කළොත්, මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තව හිටියොත්, මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත වැඩපිළිවෙලක යෙදුනොත් බමුණෝ යන්නේ නැද්ද කියලා අහනවා. නිරේ. බමුණොත් නිරේ යනවා කියනවා. ක්ෂත්‍රියොත් නිරේ යනවා කියනවා. වෛශ්‍යොත් නිරේ යනවා කියනවා. ශුද්‍රයොත් නිරේ යනවා කියන ඒ ඔක්කොම නිරේ යනවා කියනවා. ඒක කළොත් ඊට පස්සේ අහනවා එහෙනම් කාය සුචරිතී සමන්නාගත වුණොත්, වචී සුචරිතී සමන්නාගත වුණොත්, මනෝ සුචරිතී සමන්නාගත වුණොත්, ආර්යපාද නොකළොත්, සමාධිට්ඨි යුක්තව හිටියොත්, සමාධිට්ඨි ක්‍රියාවල යෙදී හිටියොත් බමුණු විතර දෙවියන් අතරට උපදින්නේ කියලා අහනවා. එතකොට කියනවා නෑ, ක්ෂත්‍රියොත් දිව්‍ය ලෝක යනවා කියනවා, වෛශ්‍යොත් දිව්‍ය ලෝක යනවා කියනවා, ශුද්‍රයොත් දිව්‍ය ලෝක යනවා කියනවා. මේ වර්ණ හතරේ සියලු දෙනාම මේ ධර්මයෙන් හැසිරෙනවා නම් දෙවියන් අතර යනවා කියනවා. එතකොට මේ එහෙම බුද්ධ දේශනා තියෙද්දි එතකොට අපි විතරක් යන්නේ නැත්නම් මොකද? දැන් වර්තමානයේ අපි විතරක් යයි කියලා කිව්වේ. දැන් වර්තමානයේ කතා කරමින්ද කියන්නේ කොහොමද? අනේ අලි තපාතරම උපදීවා. අහලා නැද්ද ඒක? අපාතර උපදීවා. සමහරුන්ට කියනවා අනේ දැම්ම නිවන් නම් දකින්නට එපා. අසුර මත, අසුර හැඟීම්, අසුර සිටිවිලි, අසුර ආකල්ප, අසුර සංඥා, අසුර විතර්ක, අසුර ගති කොහේ යයිද? ආ, එතකොට බලන්න හේතුව. ඇයි දැන් ඒ ආකල්ප වලට තමන් ඉන්න මානසිකත්වය ඉහළට ගන්න පුළුවන් කමක් නැහැ. ඒ ආකල්ප වලට විශේෂ පුද්ගලෙක් වෙන්න පුළුවන් කමක් නැහැ. අහනායත් අන්දානුකරණෙන් ඒ ආකල්ප කරා යනවා. පශ්චිම ජනතාව කියන්නේ පස්සෙන් යන කට්ටිය. අහගෙන ඉන්න කට්ටිය මොකද වෙන්නේ? ඒ ආකල්පින්ම යනවා. දැන් බලන්න කී දෙනෙකුට එතකොට සුගතිය අහිමි වෙනවද? මේ ඔක්කොම හේතුඵල දෙයක් ලෝකේ තියෙන්නේ. දැන් අර හේතුව සකස් කරගන්නයි මෙතන වැදගත් වෙන්නේ තමන් විසින් හදාගන්න ඕනේ තමන්ගේ වැඩපිළිවෙල. ආයි කවුරුවත් හදලා දෙන්නේ නැහැ. තමන් විසින් හිතාමත හදාගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තමයි සම්පූර්ණ උපදේශ ලැබෙන්නේ. දැන් බලන්න මේ දෙවිවරු එතකොට කොච්චර ශක්තිමත් වෙනවද කියලා. දැන් දෙවිවරුන් දැන් දිව්‍ය ලෝකවල ගත්තොත් දෙවිවරුන් අතර ඔය ධර්මයේ හැසිරෙච්ච පිරිස කරන ධර්ම කතාවනේ තියෙන්නේ. ඉතින් මේ ධර්ම කතාව තුළ ඊයයි කොච්චර බාහසියක් ගන්නවද මේ හැම පෝයකටම එකතු වෙනවා. සෑම පෝයකටම එකතු වෙනවා. පෝයකටම එකතු වෙලා මේ ධර්ම කතාව කරනවා. මනුස්ස ලෝකේ විස්තර කතා කරනවා. ඒගොල්ලෝ මනුස්ස ලෝකේ ඉඳලා නෙතන්ට ගියේ. දැන් මිනිස් ලෝකේ දැන් මෙන්න මෙහෙම පරිහානියක් තියෙනවා. දැන් ආර්ය සත්‍යයට ගරහනවා. දැන් මෙහෙම මේ ආර්ය ධර්මයට ගරහනවා. ආර්ය ධර්මයේ හැසිරෙන්න දෙන්නේ ආර්ය ධර්මයේ හැසිරෙන්නේ නැවති කරන්න හදන මේ ඔක්කොම දෙවිවරු කතා වෙනවා. ආර්ය ධර්මයේ පතුරවන්න දෙන්නේ නැත්තම් කතා වෙනවා ආර්ය ධර්මයේ දැන් පතුරවනවා. මෙන්න ආර්ය ධර්මයේ පැතිරිනවා. මෙන්න ධර්මයේ හැසිරෙනවා. දැන් ආයි දිව්‍ය ලෝකෙ පිිරිස වැඩි වීවි කතා වෙනවා. එතකොට මේක වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ශාසනේ බැබළුනොත් විතරයි. එහෙම නැත්තම් වෙන්නේ. ඉතින් කියනවා පින්වත් දෙවිවරුනි ඒ භාග්‍යවත් අරහ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ඔන්න ඔය තුංගාකාරයෙන්ම සැපේ ලබන්නට අපට කියා දුන්නා කියනවා. දැන් බලන්න දෙවිවරු උදාර සැපයක් සොයමින් ඉන්නවනේ. දැන් දෙවිවරු උදාර සැපයක් සොයමින් ඉන්නවා. දිව්‍ය ලෝකෙට ගිහින්. සමහර විට ඇති සමහර විට නෑ නෑ අපිට නම් ඕනේ අපි සැප විඳින්නමයි මේ ඉපදුණි. එහෙම ඉන්න මිනිස්සු ඉන්නවනේ. අපිට නම් ඕවා ඕනේ නෑ අපිට ඕනේ සැපසේ කාල බීලා විනෝදින් ඉඳයි. කියන අදහසින් ඉන්නවා. ඒ කියන්නේ මනුස්ස ලෝකයේ යම්කිසි පිනකින් යා ඉපදුනා එයා කැමති ඒ පින ඉවර කරගන්න. අලුතින් පිනක් රැස් කරගන්න යාට සමහරු කියනවා නෑ අපි ඉතින් වරදක් කරන්නේ අපි සීල් රකින්නේ. අපිට ෆී සීල් ඉවේ ඔටෝ සීල් රකිනවා. එතකොට අපිට ආය අමුතුවෙන් කරන්න දෙයක් නෑ. ආය ඉතින් අපිට අපි පව කරන්නේ නෑ අපිට බණ භාවනා කියලා අමුතුවෙන් කරගන්න ඕන කමකුත් නෑ. එහෙම කියන අය ඉන්නවා. එතකොට ඒ අයට කුසල් විශේෂයෙන් කුසල් වැඩෙන්න තියෙන අවස්ථා සියල්ලම අහිමි වෙලා යනවා. ඇයි ඒ අය හොඳ අයනේ. දැන් ඒගොල්ලෝ හොඳ අය. ඒ කියන්නේ දැන් ඒගොල්ලෝ එහෙම කියන්නේ කියන එකේ තේරුම මොකද? ඒගොල්ලන් තුළ යම්කිසි හොඳක් ඒගොල්ලෝ දකිනවා. එහෙනම් ඒගොල්ලන්ට වැඩිපුර මේ හොඳ වර්ධනය කරගන්න පුළුවන් අය අර මාන්නේ නිසා ඒ හොඳ වර්ධනය වෙන්නේ. මාන්නේ නිසා සමහරට කලක් යනකොට තමන් දන්නේම නැහැ තමන්ගේ ඒ හොඳ තමන්ගෙන් ඈත් වෙලා යනවා. නමුත් යා කල්පනා කරා නම් නෑ මම තවත් පින්දහම් කරගන්න ඕනේ. තවත් මේ ධර්මයේ දියුණු කරගන්න ඕනේ. තවත් තමන්ගේ ජීවිතයට තවත් මේ ධර්මයේ හැසිරෙන්න ඕනේ කියලා යා පිනට වඩ වඩා ආසා කළොත් කුසල් වලට ආසා කළොත් ඉරිදීපාද එකක් හරියට ආවොත් දැන් ඉරිදීපාද හතරෙන් නිමේ ඔක්කොම කරන්න තියෙන්නේ. ඒ ඉරිදීපාද හතරෙන් එකක් හරි ආවොත් ආන්න යාට අවස්ථාව ආයෙත් ලැබෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැන කතා කරද්දී දැන් බලන්න මේ හැමතැනදී මේ ප්‍රශංසා ලබන්නේ කවුද? දැන් මේ දෙවිවරු කාට ප්‍රශංසා කර කරද මේ ධර්මයේ කියන්නේ? අන්න වෙනස. අන්න ශ්‍රාවකයෝ. ශ්‍රාවකයෝ කියන්නේ ඒකයි. එතකොට ශාස්ත්‍රුන් වහන්සේ ඉන්නවා ධර්මයේ තියෙනවා ශ්‍රාවක සංඝයා ඉන්නවා. ශ්‍රාවක පිරිසක් ඉන්නවා. දැන් මෙහෙම කිව්වනම් බවත් දෙවිවරුනි බවත්නි මා මෙවැනි ආකාරයේ සිල් රකින්නවා නුඹලා දේශී රකිව් මා මෙවැනි ආකාරයේ සමාධියක් වඩනවා නුඹලා දේශී වඩව් මා මෙවැනි ආකාරයෙන් ලෝ දකින්න නුඹලා දේශී දකිව්. එතකොට කවුද ශාස්ත්‍රවරයා? එයා. එයා තමයි ශාස්ත්‍රවරයා. එතකොට එයා තමයි යාගික දැන් කියන්නේ. දැන් එහෙම ලිකක් ලෝකේ එහෙම තියෙනවනේ නේ? තියෙනවා. මම මෙහිමයි තමාම හොවා දක්වනවා. මම මෙහිමයි කරන්නේ. මේ විදිහට ඔබත් කරන්න. මම මේ විදිහට සමාධිය වඩන. මේ විදිහට ඔබත් වඩන්න. මම මේ විදිහට නුවණ මෙනෙහි කරනවා. ඔබත් මේ විදිහට නුවණ මෙනෙහි කරන්නේ. මේ එතකොට ශාස්ත්‍රුන් වහන්සේ කවුද? තමා ශාස්ත්‍රු. ශ්‍රාවකෙක් නෑ එතකොට. තමන් ශාස්ත්‍රු වෙලා තමන්ට ඕනේ තමන්ගේ ශ්‍රාවකෙක් බවට අන්‍යයන් පත් කරගන්නයි. මෙතන හිම එකක් නෙමෙයි තියෙන්නේ. බුද්ධ ශාසනයේ තියෙන්නේ ශාස්ත්‍රූරයා කවුද? බුදුරජාණන් වහන්සේ. මේක බලන්න කොච්චර ගරු සරුවත කියනවද? තථාගතරහ සම්බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහට සැප ලබන්න දේශනා කළා. තථාගත සම්බුදුරජාණන් වහන්සේ ඉරිදීපාද හතර දේශනා කළා. මමත් මේ තථාගත සම්බුදුරජාණන් වහන්සේගේ ඉරිදීපාද අහලා තමයි මම මේ විදිහට දිනුනු කළේ. මේ කියන්නේ එහෙමනේ. එතකොට ශාස්ත්‍රුන් වහන්සේ ඉන්නවා ධර්මයේ තියෙනවා ශ්‍රාවකයෝ ඉන්නවා. ආන්න ශාසනේ ඒක තමයි ශාසනය. ශාස්ත්‍රුන් වහන්සේ හිටියොත් විතරයි එතන පරියාප්තිය තියෙන්නේ. පරියාප්තිය කියන්නේ ශාස්ත්‍රුන් වහන්සේ වදාළ ධර්මය. පරියාප්තිය තිබුණොත් තමයි ප්‍රතිපත්තිය තියෙන්නේ. ධර්මය හැසිරීම තියෙන්නේ. එතකොට මේ ප්‍රතිපත්තිය තිබුණොත් තමයි ප්‍රතිඵල තියෙන්නේ. ප්‍රතිවේද. ඉතින් මේ නිසා දැන් මේ සනං කුමාර බ්‍රහ්ම රාජයා මේ තවතිසා දිවී ලෝකේ දෙවියන්ට පොහෝදා ධර්මානුශාසනාවයි මේ කියන්නේ. එතකොට දැන් බලන්න අපේ පොහෝදා ධර්මානුශාසනයි මේක ඇතුළේ කොයිතරම් විශේෂයක්ද. මේ මේක ප්‍රශංසා ලබන්නේම බුදුරජාණන් වහන්සේ. ඊළඟට මේ ප්‍රශංසා ලැබමින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඒ විදිහටම විස්තර කරලා දෙනවා. ඊට පස්සේ කියා දෙනවා පින්වත් දෙවිවරුනි, ඒ සියල්ල දන්නා සියල්ල දක්නා තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ කොයිතරම් ලස්සනට කුසල් වඩන්නට කුසල් දියුණු කරගන්නට අපිට කොයිතරම් ලස්සනට කරුණු පෙන්වලා මේ සතර සතිපට්ඨානේ කියා දීලා තියෙනවද? දැන් ඔන්න දෙවිවරු ඉස්සල්ලාම ඇවිය මොකද්ද? ඉර්ධිපාද ඇහුවනේ. ඊට පස්සේ සැපේ ලැබෙන ආකාර තුන ඇහුවා. දැන් ඊට පස්සේ කියන කුසල් වර්ධනය කර ගැනීමට කුසලස්ස අධිගමාය. කුසලස්ස අධිගමාය කුසල් වර්ධනය කරන්න, කුසල් සාක්ෂාත් කරන්නට බුදුරජාණන් වහන්සේ අපට කොයිතරම් ලස්සනට සතර සතිපට්ඨානයේ දේශනා කරලා තියෙනවද දිව්‍යුරුණිය කියලා. දැන් දෙවියන්ට දැන් කියා දෙනවා සතර සතිපට්ඨානේ. ඕන්න බලන්න දිව්‍යුරු. අපි දන්නේ සාමාන්‍ය භූමාට දිව්‍යුරුන්ගේ විස්තරනේ නේ. දැන් අපි ගත්තොත් පොළොව වාසී මේ මිනිස්සුන්ගේ ඇසුරේ ඉන්නවා හරියට. අමනුෂ්‍ය හරියට ඉන්නවා. දෙවියන් ඉන්නවා. සාමාන්‍ය දේව තත්ත්වයන් යක්ෂ සේනාධිපතිවරු යක්ෂයෝ මේ මිනිස් ඇසුරේ ඉන්නවා. ඒ අයට පවා යන්න වෙනවා ඒ පොයි දවසට. ඔව් ඒ දිව්‍ය ස්වභාවයේ ඈත ගිහිල්ලා හරි ඒකට ඉන්න ඕනේ අනුමෝදන් වෙලා. චාතුමාරාජිකයන් තමයි පාලනය වෙන්නේ ඔක්කොම. එතකොට මේ ඒ දිවිවරුන් අතර ඊට පහළ පහළ මට්ටමේ භූත කොටස් තමයි මිනිසුන්ට ගොඩාක් ඇඟැලුම් කම්පාන්නේ. ඒ භූත කොටස් තමයි මිනිසුන්ට ඔය ඇඟට වැහෙන්නේ. ඊට පස්සේ ඔය උදව් පදව් කරන්නේ, පුද පුලුටු ගන්නේ, මේ ඔක්කොම කරන්නේ ඒ පිරිස තමයි. ඉහළ දිවිවරු දැක්කනේ මේ කල්පනා කරන්නේ, සාකච්ඡා කරන්නේ. එතකොට දැන් මේ දෙවිවරුන්ට සනං කුමාර බ්‍රහ්මරාජයා උගන්වන්න යන්නේ සතර සතිපට්ඨානය ගැන. මේක කුමක් පිණිසද? කුසල් දියුණු කර ගැනීමට, කුසල් සාක්ෂාත් කිරීමට කියනවා. භවත්නි මෙහිලා මේ බුද්ධ ශාසනයේ භික්ෂුව කය පිළිබඳව කායානුපස්සනාවෙන් වාසය කරනවා. කය පිළිබඳව කායානුපස්සනාවෙන් වාසය කරනවා. කෙලිස්තවන වීරියෙන් යුක්තව. කෙලිස්තවන වීරිය කියන්නේ හිතට එන ආසා හැඟීම් වලට ඉඩ නොදී වාසය කරනවා. සම්පජානෝ හොඳ නුවණින් යුක්තව වාසය කරනවා. සතිමා සිහියෙන් යුක්තව වාසය කරනවා. විනය ලෝකේ අභිජ්ජා දෝමනස්සං මේ ලෝකේ ඇලීම් ගැටීම් දෙක අත්හැර වාසය කරනවා. කියන දෙවිවරුනි ඉතින් මේ කයෙහි කායානුපස්සී වාසය කරද්දී තත්ත සම්මා සමාධියති. ඒ කායානුපස්සනාව තුළ සමාධියක් උපදව ගන්නවා. සම්මා විප්පසීරති, සිත මනාකොට පහදවා ගන්නවා ඒ සමාධිය තුළ. සෝ තත්ත සම්මා සමාහිතෝ සම්මා විප්පසන්නෝ. එතකොට මේ කායානුපස්සනාව තුළ තමන්ගේ කය පිළිබඳවම සිහි කරමින්. දැන් කායනුපස්සනාව තියෙනවනේ කොටස් 14ක් බුදුරජාන් වහන්සේ දේශනා කළනේ. මොනවද ඒ? ආස්වාස ප්‍රස්වාස මුල් කොටගෙන භාවනා කිරීම, ආනාපාන සතිය. ඊළඟට ඔව් ඉරියාපත මුල් කරගෙන සීය පැවැත්වීම. සම්පජඤ්ඤේ සෑම ක්‍රියාවක්ම මුල් කරගෙන සීය පැවැත්වීම. අසුභ භාවනාව. අසුභ භාවනා කිව්වේ ඔව් ඔව් දෙතිස් කුණප භාවනාව. ඊළඟට ධාතු මනසිකාරේ පඨවි ආපෝ තීජෝ වායු කියන සතර මහා ධාතුන් වශයෙන් මේ පිළිකුල් කොටස් පින් කරගෙන භාවනා කිරීම. එතකොට පහයි. නවසීවතිකේ නවයයි. නවයයි පහයි 14යි. නවසීවතිකේ කියලා කියන්නේ මේ සීවතික කියලා කියන්නේ සෝනට. සෝනට ජමු මල සිරුර. අවස්ථා 9කදී පොළොවට පස්විලා යනාකාරය මේ තවන්ගේ සිරුරත් එක්ක ගල්පා බැලි. මෙහෙම කරද්දි කරද්දි මොකද වෙන්නේ? යාගේ හිතේ ඔව් කාමයන්ගෙන් වෙන්ව අකුසලයන්ගෙන් වෙන්ව විවේකයෙන් හටගත් ප්‍රීති සුඛේ ඇති සමාධිය ඇති වෙනවා. සමාධිය ඇති වෙනවා. එතකොට ඒ සමාධියෙන් යුක්තව සම්මා විප්පසන්නෝ බොහොම පැහැදුණු සිටින් යුක්තව බහිද්දා පරකායේ ඥාන දස්සනං අබිනිබ්බත්තේති. බාහිර ශරීරයේ අත්ත් ස්වභාවය බලන්නත් යා හිත පිහිටවනවා. ඒ වගේම මෙයා කරනවා මොකද්ද? වේදනාසු වේදනානුපස්සී විරති. තමන් තුළ හට ගන්නකොට සැප විඳීමක් වේවා, දුක් විඳීමක් වේවා, දුක් සැප රහිත විඳීමක් වේවා. ඒක ඔව් ආතාපි කෙලස්ථාන වීරියෙන් යුක්තව, සම්පජානෝ නෝණින් යුක්තව, සතිමා සීයෙන් යුක්තව ඔව් ඇලීම් ගැටීම් වලට ඉඩ නොදී ඒ වේදනාවන්ගේ යථා ස්වභාවය බලමින් වාසය කරනවා. ඒ තුලනුත් යාට ඇති වෙනවා වේදනානුපස්සනාවිනුත් චිත්ත සමාධියක් ඇති වෙනවා. ඒ චිත්ත සමාධිය මනාවකට ප්‍රගුණ කරලා ඒ චිත්ත සමාධිය තුල මේ බාහිර ලෝකේ සත්‍යයන් විඳිනා වේදනාව ගැනත් එයා සිහිය පිහිටවන්න දක්ෂ වෙනවා. ඊළඟට චිත්තේ චිත්තානුපස්සී චිත පිළිබඳව තියෙනුනේ සරාගං වා චිත්තං සරාගං චිත්තං තිපදානාති. තමන්ගේ හිතේ ඇති වෙන යම්ම ස්වභාවයක් ඇද්ද ඒ ඒ වෙනස්කම් ඒ ඒ අයුරින් මේ මොහොතේම හඳුනාගෙන නුවණින් බලද්දි බලද්දි මොකද වෙන්නේ? සිතේ අකුසල් බැහැර වෙලා කුසල් වැඩිලා සමාධිය වැඩෙනවා. එතකොට ඒ තුලින් යා ඔව් බාහිර සිතේ ස්වභාවයත් විමසා බලනවා. ඊළඟට ඔව් ධම්මානුපස්සනාවෙන් වාසය කරනවා. බුදුරජාන් වහන්සේ ධම්මානුපස්සනාවට විස්තර කරලා දෙනවා පංච නීවරණ ගැන. පංච නීවරණ ගැන උගන්වනවා, පංච උපාදානස්කන්ධ ගැන උගන්වනවා, ආයතන ගැන උගන්වනවා, ඊළඟට සප්ත බොජ්ජංග උගන්වනවා, චතුරාරි සත්‍ය උගන්වනවා. මේ ආකාරයට ඒ ධම්මානුපස්සනාව ගැන නුවණින් මෙනෙහි කරමින් හැසිරෙන කෙනාට ඒ තුලින් යා සමාධියක් උපද්දවා ගන්නවා. ඒ සමාධිය තුල අපිටලා බාහිර ලෝකයේ ධර්මයන් විමසා බලනවා. මේ විදිහට තමයි කියන කුසල් වඩන්නට ඒ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙන්නේ. එතකොට මේ සතර සතිපට්ඨානයේ තුල කුසල් උපදවා ගන්න ආකාරය දැන් එතකොට බලන්න. මේ තවතිසා දිවි ලෝකේ මේ දේශනාවල් අහන අය ධර්මයේ සාමාන්‍ය අපි ගත්තොත් පුතජන දෙවියෙක් ඉවදලා ඉන්නවා කියලා. එයාටත් නැද්ද අවස්ථාවක්? එයානුත් අවස්ථාවක් තියෙනවනේ. දිවි ලෝකෙල පිං කළ පිං කළ බොහොම ආශාවෙන් පිං කරලා, ඒ කියන්නේ සීලවන්ත වෙලා දන් දීලා කාටවත් වරදක් කරන්නේ නැතුව හිංසා පීඩා කරන්නේ නැතුව මෛත්‍රී චිත්තෙන් වාසය කරලා දිවියන් අතුරු පන්න කියමු, මිත්‍ය වැටහීමක් නැති කෙනෙක්. නමුත් දැන් එයාට ආයෙ අවස්ථාවක් ලැබෙන්නේ නැද්ද? ආයෙමත් අවස්ථාවක් ලැබෙනවා. ඇයි? ඉහළ දිවි ලෝකවල දිවුරු ඇවිල්ලා දැන් මේ පහළ දිවි ලෝකවලට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පතුරු වුණා. ඊට පස්සේ ඒ තවතිසා දිව්‍ය සභාවේ වැඩ ඉන්න සනන් කුමාර බ්‍රහ්මරාජා කියනවා, පින්වත් දෙවිවරුනි සියල්ල දන්නා සියල්ල දක්නා ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ සම්මා සමාධිය පිණිස. දැන් බලන දෙවිවරුන් සමාධියට යොමු කරන ලස්සන දැන් මේ හැම එකකින්ම ඉස්මතු කර කර පෙන්වන්නේ සමාධිය නේද? දැන් අර සැපතුනේ ඉස්මතු කරලා පෙන්වන්නේ සමාධියක්. සතර සතිපට්ඨානෙ ඉස්මතු කරලා පෙන්වන්නේ සමාධියක්. දැන් ඉස්මතු කරලා පෙන්වන්නේ සමාධියක් කියනවා. සම්මා සමාධිය පිණිස සම්මා සමාධියට උපකාර වන්නා වූ සම්මා සමාධිය සම්පූර්ණ කරන්නා වූ සමාධි පරිශකාර හතක් ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා මනාකොට පනවලා තියෙනවා නේව. දැන් මෙහෙම කියනවා අර දෙවිවරුන්ට. දැන් දෙවිවරුන් උනන්දු කරවන්නේ සම්මා සමාධිය පිණිස. ඉතින් දෙවිවරුන්ට කියනවා, දෙවිවරුනි ඔබ දන්නවාද මේ සම්මා සමාධියට උපකාර වන සමාධි පරිස්කාර හත මෙන්න මෙයයි කියලා උන් උගන්වනවා. සම්මා දිට්ඨි, සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති. මේ හත කියනවා සම්මා සමාධියට පරිෂ්කාර වන්නේ උපකාර වන්නේ කියනවා. ඒ නිසා පින්වත් දෙවිවරුනි ඔය අංග හතින් යුක්ත වූ යම් චිත්ත ඒකාග්‍රතාවයක් ඇද්ද ඔය හතින් යුක්ත වූ ඒ හත කිව්වේ සම්මා දිට්ඨියෙන් සම්මා සංකල්පයෙන් සම්මා වාචාවෙන් සම්මා කම්මන්තෙන් සම්මා ආජීවයෙන් සම්මා වායාමෙන් සම්මා සතියෙන් යුක්ත වූ යම් චිත්ත ඒකාග්‍රතාවයක් ඇද්ද මේ සම්මා සමාධියයි ඊරවස කියන දෙවිවරුනි මේ විදිහටයි කියනවා සම්මා දිට්ඨිය ඇති එක්කෙනාට කියනවා සම්මා සංකල්පය ඇති වෙන්නේ සම්මා දිට්ඨිය කිවි ඔව් චතුරාරි සත්‍ය පිළිබඳ අවබෝධය දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං මේ හතර තමයි ආර්ය සම්මා දිට්ඨිය ඒ කියන්නේ මේ හතරේ ආර්ය සම්මා දිට්ඨිය ඇති වෙච්ච එක්කෙනාට මේක දුකයි කියලා ආයතන හය ගැන වැටහීමක් තියෙනවා මේක දුකයි කියලා පංච උපාදානස්කන්ධය ගැන වැටහීමක් තියෙනවා මේ දුක සකස් වෙන්නේ මෙහෙමයි කියලා පටිච්ච සමුප්පාදය ගැන වැටහීමක් තියෙනවා මේ දුක නැති වෙන්නේ මෙහෙමයි කියලා පටිච්ච සමුප්පාද නිරෝධය ගැන වැටහීමක් තියෙනවා දුක නැති කරන්න තියෙන මාර්ගය මේකයි කියලා ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන වැටහීමක් තියෙනවා මේ තියෙන එක්කෙනාට සම්මා සංකල්පය ඇති වෙනවා සම්මා සංකල්පයේ තියෙන එක්කෙනාට සම්මා වාචාය තියෙනවා සම්මා සංකල්පය කිව්වේ නෙක්ඛම්ම සංකල්පය මේකෙන් නිදහස් වෙන්න ඕනේ කියන අදහස හිතේ තියෙනවා අව්‍යාපාද සංකල්පය බද්ධ වෛරේ වෛරේ තරහ ක්‍රෝධේ පලිගනි මේවන් බැහැර වෙනවා අවිහිංසා සංකල්පය හිංසාවෙන් තොර මෙසිත වඩනවා මේ ඇති වෙන්නේ සම්මා දිට්ඨිය අන්න බලන්න සම්මා දිට්ඨිය සම්මා සංකල්පය ඇති වෙන්නේ සම්මා සංකල්පය ඇති වෙච්ච එක්කෙනා සම්මා වාචාවෙන් යුක්ත වෙනවා මොකද සම්මා වාචා බොරු කියන්නේ අයියාට සම්මා සංකල්පේ තියෙනවා ඒ නිසා බොරු කියන්නේ කේලම් කියන්නේ පරුස වචන කියන්නේ හිස් වචන කියන්නේ මොකද හේතුව එයා නික්කම්ම සංකල්පෙන් ඉන්නවා අව්‍යාපාද සංකල්පෙන් ඉන්නවා අවිහිංසා සංකල්පේ ඒ නිසා යායක කරන්නේ නැත්තේ ආන්න සම්මා සංකල්පේ තියෙන එක්කෙනාට සම්මා වාචා තියෙන. එතකොට අපි තේරුම් ගන්න ඕනේ මිච්ඡා වාචා ඇති වෙනවා නම් ඒක ඇති වෙන්නේ මිච්ඡා සංකල්පයෙන්. මිච්ඡා සංකල්පය ඇති වෙන්නේ මිච්ඡා දිට්ඨියෙන්. එතකොට සම්මා සංකල්පය ඇති වෙච්ච කෙනාට සම්මා වාචා ඇති වෙනවා. සම්මා වාචා තියෙන කෙනාට සම්මා කම්මන්ත තියෙනවා. එයා සතුන් මරන්නේ නැහැ. හිංසාවක් පීඩාවක් කරන්නේ නැහැ. හොරකමක් කරන්නේ යන් සතු දෙයක් ගන්න නැහැ එයා. වැරදි කාම සේවනයේ දෙන්නේ මොකද හේතුව එයාගේ හිතේ සම්මා දිට්ඨිය තියෙනවා සම්මා සංකල්ප තියෙනවා සම්මා වාචා තියෙනවා ඒ නිසා එයාට සම්මා කම්මන්තය තියෙනවා ඊළඟට සම්මා ආජීවය තියෙනවා එයාට කොහොමද ජීවත් වීම පිණිස එයා වැරදි අයහපත් අධාර්මික ක්‍රම අනුගමනය කරන්නේ නැහැ එයා එහෙම අනුගමනය කරන්නේ නැහැ ඉතින් එහෙම කෙනා මොකද කරන්නේ එතකොට මෙයා මේ සම්මා ආජීවයෙන් යුක්ත කෙනා සම්මා වායාමයේ යෙදෙනවා මොකද උත්සාහ කරනවා වීරිය කරනවා උපන් අකුසල් ප්‍රහාණය පිණිස නූපන් අකුසල් නූපද වීම පිණිස උපන් කුසල් වැඩි දියුණු කිරීම පිණිස නූපන් කුසල් උපදවා ගැනීම පිණිස වීරිය කරද්දී එයා කරන්නේ මොකද්ද කුසලස්ස අධිගමාය චත්තාරු සතිපට්ඨාන කුසල් ලබා ගන්නට කුසල් සාක්ෂාත් කරන්නට සතර සතිපට්ඨානයේ යෙදෙනවා සම්මා සතියට එනවා සතර සතිපට්ඨානයේ යෙදෙනකොට මොකද වෙන්නේ සම්මා සමාධිය තියෙනවා බලන්න කොච්චර ලස්සනට මේ දිවිවරු ධර්මයේ කතා කරනවාද කොච්චර ලස්සනට දිවි ලෝකවල ධර්මය අහනවාද කොච්චර ලස්සන දිව්‍ය ලෝකවල ධර්මයේ හැසිරෙනවාද ඊට පස්සේ කියනවා දැන් බලන්න ඔන්න ආයේ ප්‍රශංසා කරනවා දැන් මේ ධර්මයේ ලක්ෂණය තමයි ඒක ධර්මයේ හරියට හැල්ලගත්තු ශ්‍රාවකයා නම් මොකද වෙන්නේ ධර්ම කතාවක් කරද්දී ශාස්ත්‍රුන් වහන්සේට ප්‍රශංසා කරනවා ධර්මයට ප්‍රශංසා කරනවා දැන් ඔන්න ධර්මයට ප්‍රශංසා කරනවා කියනවා ඒ නිසා තව කියන පොඩ්ඩක් සම්මා සමාධිය ඇති වුණොත් ওই විදියට ආඥාට ඇති වෙනවා කියනවා සම්මා ඥාන එයාට තමයි කියනවා නියම අවබෝධය තියෙන්නේ සම්මා ඥාන නිවර්දි අවබෝධය තියෙන යාට තමයි කියනවා සම්මා ඥාන තියෙන එක්කෙනාට තමයි කියනවා හැබෑම විමුක්තිය තියෙන්නේ සම්මා විමුක්තිය තියෙන්නේ සම්මා ඥානෙ තියෙන කෙනාට ඊට පස්සේ කියනවා ඒ නිසා යම් කෙනෙක් හරියට කියනවනම් ඇත්තට කියනවා නම් මෙහෙමයි කියනවා කියන්න ඕනේ. ස්වාකාතු භගවතු ධම්මෝ ඔන්න ප්‍රශංසා කරනවා. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ ශ්‍රී සද්ධර්මය මනාකොට දේශනා කරන ලද්දේය. දැක්කනි ප්‍රශංසා. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ ශ්‍රී සද්ධර්මය මනාකොට දේශනා කරන ලද්දේය. ස්වාකාතු සම්දික්ඛෝ මෙහිදීම දැකී හැක්කේය. අකාලිකෝ කාලයකට අයිති නැති ඒ අනුගමනය කරන ඕනෑම කාලයක කල් නොයවා විපාක දෙන්නේය. එහි පස්සිකෝ ඇවිත් බලන්න කියා පෙන්වා දිය හැක්කේය. ඕපනයිකෝ තමා තුළට පමුණවා ගත යුත්තේය. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි බුද්ධිමත් උදවිය විසින් තම තම නැන පමණින් දැක්ක යුතුවන්නේය. මෙන්න මේ ධර්මයටයි කියන ඕක කියන්නේ කියලා කියනවා. මේ ධර්මයට කියනවා කියනවා තවත් වචනයක්. අපාරුත අමතස්ස ద్వාරා අමෘත ద్వාරේ විවෘත කරන ලද්දේ කියන්නේත් මේ ධර්මයටයි කියනවා. කියනවා ඉතිමේතං සම්මා වදමානෝ වදේ. ඒ නිසා යම් කිසි කෙනෙක් හරියාකාරව කියනවා නම් යම් ධර්මයක් ගැන කියන්න තිබෙන්නේ බුදුරජාණන් වහන්සේ විසින් මේ ධර්මය මනාකොට දේශනා කරන ලද්දේ. ස්වාක්ඛාතු මෙලෝදිම දැක්ක හැකි වන්නේය. සම්දික්ඛෝ ඕනෑම කාලයක ප්‍රතිඵල ලැබිය හැක්කේය. අකාලිකෝ ඇවිත් බලන්නේයි කිය හැක්කේය. එහි පස්සිකෝ තමා තුළට පමුණාගත යුත්තේය. ඕපනයිකෝ බුද්ධිමතුන් විසින් තම තම නන පැමිණින් දැක්ක යුත්තේය. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි. ඊළඟට අමෘත ద్వාරේ විවෘත කොට ඇත්තේය. අපාරුතා තේසං අමතස්ස ద్వාරා. මේක කියනවා කියන්න තියෙන්නේ මේ ධර්මයට. ඊට පස්සේ කියනවා ඒ නිසා දෙවිවරුන්ට කියනවා ඒ නිසා දෙවිවරුනි බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්තව වාසය කරනවා නම් වාසය කරපු අය ඉන්නවා. ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතු ශ්‍රී සද්ධර්මයේ කෙරෙහි අවිච්ඡ ප්‍රසාදයෙන් නොසෙල්වෙන පැහැදීමෙන් ඉන්න අය ඉන්නවා. සංඝේ අවිච්ඡප්පසාදේන සමන්නාගතු ආර්ය ශ්‍රාවක සංඝයා කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්තයි ඉන්නවා. අරියකන්තෙහි සීලේ සමන්නාගතු ආරිකාන්ත සීලෙන් යුක්තයි ඉන්නවා කියනවා. ඒ නිසා දෙවිවරුනි දැන් මේ දෙවිවරු අර සනම්පති බ්‍රහ්මරාජා කියනවා ඒ නිසා මේ දිව්‍ය ස්වභාවයේ ඉන්නවා. මාගධක පරිචාරක අබ්බතීතා සාතිරේකානි චතුවීසති සත සහස්සානි. මගදේ ඉන්න කට්ටිය ගැන කියන්නේ මගදේ ඉන්නවා. මගදේ හිටපය ඉන්නවා. ඔක්කොම දැන් අපි අතර ඉන්නවා කියන මගදේ වාසී අය දෙවියොයි මිනිස්සු ඔක්කොම එකතු කරලා මේ කියන්නේ මේ 24 ලක්ෂයක් මාර්ගඵල ලාභින් ඒවෙකට දිව්‍ය ලෝකේ කියන මේ සෝතාපන්නව අවිනිපාත ධම්මා නියතු සම්බෝධි පරායන සෝතාපන්න වෙලා සතර අපායට නොවැටෙන ස්වභාවයෙන් යුක්තව නියත වශයෙන්ම නිවන අවබෝධ කරන අය ඉන්නවා. ඒ වගේම මෙතන ওই පිරිස අතරේ ඉන්නවා සකදාගාමී අය. ඒකිනම් ඒ වගේම හරියට පින්වන්තයි ওই පිරිස අතරේ ඉන්නවා. හැබැයි මට නියම විදිහටම මේ ඉහළ මාර්ගඵල ලාභින් කී දෙනෙක් ඉන්නවද කියලා ගණන් කරලා කියන්න පුළුවන් කමක් නෑ. මොකද මං මුසාවාදස්ස ඔත්තප්පන්ති බොරු කියන්න බයයි කියන. ඒකත් අපට වඩා තියෙන විශේෂ වෙනසක් නේ. ඒ කියන්නේ ධර්මයට ගියහම මොකද්ද තියෙන ලක්ෂණේ? බොරු කියන්න බයයි කියනවා. ඊට පස්සේ සනන් කුමාර බක්මරාජාගේ මේ කතාව අහලා වෛශ්‍රවණ දිව්‍ය රාජයාට මෙහෙම හැඟීමක් සිටිවිල්ලක් ඇති වෙනවා. අච්චරියං වත බෝ භවත්නි ආශ්චර්යයි අද්භූතං වත බෝ භවත්නි අද්භූතයි ඒව රූපෝපි නාම උලාරෝ සත්තා භවිස්සන්ති. මිබඳු උදාර ශාස්ත්‍රුන් වහන්සේ නමක් මේ ලෝකේ හිටියානිව ඉන්නවානිව. ඒව රූපං උලාරං ධම්මක්ඛානං. මිබඳු ජීවිත විශේෂත්වයට පත් කරවන සතරපායි මුදවන සුගති සංඛ්‍යාත ලෝකවල උපද්දවන සප්‍ය උදාකරව දෙන මෙවැනි ධර්මයක් කිව්වානිව. ඒව රූපා විශේෂ අධිගමා පඤ්ඤායසති. මිබඳු විශේෂ අවබෝධයක් මිනිසයන්ට ඇතිවෙනවානිව. කියන ඉතින් ස්වාමීනි සනං කුමාර බ්‍රහ්ම රාජයා වෛශ්‍රවණ දිව්‍ය රාජයන්ගේ සිටි ඇතිවෙච්ච අදහස දැක්කා. දැකලා වෛශ්‍රවණ දිව්‍ය රාජයාට කියනවා බවත් වෛශ්‍රවණ දිව්‍ය රාජයේ අතීතෙත් මෙහෙම තමයි කියනවා. අතීතී වැඩ සිටියා ශාස්ත්‍රුන් වහන්සේලා. ව්‍යාල තියෙනවනේ විපස්සී සිඛී වෙස්සභු කකුසන්ද කෝණාගමන කාශ්‍යප ආදී සම්මා සම්බුදු රජාණන් වහන්සේලා මේ විදිහමයි කියනවා. අතීතයේ වැඩ හිටියේ සම්මා සම්බුදු රජාණන් වහන්සේලා මේ විදිහමයි. ඒ වගේම අනාගතයේ සම්බුදු රජාණන් වහන්සේලා පහළ වෙනවා. ඒ පහළ වෙන සම්බුදු රජාණන් වහන්සේලාත් මේ විදිහමයි. මේ විදිහටමයි උන්වහන්සේලාත් මේ ධර්මය දේශනා කරන්නේ. මේ විදිහටමයි මේ ධර්මයේ ඇසිරෙන අයට විශේෂ අවබෝධයන් ඇතිවන්නේ. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ දැන් මේ විස්තරය ඔක්කොම මේ වார்த்தාව කිව්වේ කවුද? ජනවසභ දිව්‍ය රාජයා. ජනවසභ දිව්‍ය රාජයා මේ සම්පූර්ණයෙන්ම මේ දිව්‍ය ලෝකයේ විස්තරේ දෙවරු ධර්මයේ හැසිරෙන ආකාරය, දෙවරුන්ගේ ධර්ම සාකච්ඡා, දෙවරුන්ගේ දිව්‍ය ලෝකවල කතා කරන්නා වූ ධර්මය දැන් මේ අපි ඇහුවේ. දැන් මේ දිව්‍ය ලෝකේ කතා කරන්නා වූ ධර්මයේ අපි කතා කරන්නා වූ ධර්මයෙන් වෙනස් වෙනව නම් වෙනස් වෙන තැන මට කියන්නේ වෙනස් වෙනවද එහෙම? නෑ නේ. ඒ බුද්ධ දේශනාවමනේ. ඒ බුදුරජාණන් වහන්සේ වදාළ දහම් කරුණුමනේ කතා කරලා තියෙන්නේ. ඊළඟට විශේෂත්වයක් තියෙන්නේ මොකද්ද? ඒ දෙවිවරුත් මේ බුදුරජාණන් වහන්සේට ප්‍රශංසා කරනවා. ඒ ධර්මයට ප්‍රශංසා කරනවා. තවත් විශේෂයක වචනයක් මේ අර බුදුරජාණන් වහන්සේ වදාළ වචනේ මේ මේ දිව්‍ය රූප දක්වන අමතස්ස ద్వාරා අපාරුත අමතස්ස ద్వාරා අමෘත ద్వාරේ විවෘත කරන ලද්දේ කියලා දිව්‍යරු කියාගෙන යනවානේ. අමෘත ద్వාරේ විවෘත කරන ලද්දේ කියාගෙන යනවා දිව්‍යරු. බුදුරජාණන් වහන්සේට ඒ දිව්‍ය සභාවේ ඇති වූ කතාව සනං කුමාර දෙවියන් ඒ කියන්නේ මනුස්ස ලෝක සිටිද්දි බිම්බිසාර රජු බුදුරජාණන් වහන්සේට නාදිකා කියන ගමේ අර ගෙඩිගේ ඇතුලේ භාවනාවෙන් වැඩ සිටිද්දි ඇවිල්ලා සම්පූර්ණ විස්තරේ කිව්වේ කියලා පිටත් වුණා. බුදුරජාණන් වහන්සේ ඒ ජනවසභ දෙවියන්ගේ විස්තරය අහලා ආනන්ද හාමුදුරුවන්ට කියා දුන්නා. මෙන්න ආනන්දිනි මෙන්න මෙහෙම කතාවක් වුණා කියලා. ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ මුවින් ඒ අසා සම්මුඛා පටිග්ගහිත්වා ආරෝචේසි බික්ඛුණ බික්ඛුණීනං උපාසකානං උපාසිකානං. ආනන්ද ස්වාමීන් වහන්සේ ධර්මය අහලා භික්ෂූන් වහන්සේලාට, භික්ෂුණීන් වහන්සේලාට, උපාසකවරුන්ට, උපාසිකාවන්ට මෙන්න මෙහෙම දෙයක් ජනවසභ දෙවියන් ඇවිදින්න අපගේ ශාස්ත්‍රුන් වහන්සේ ඉස්සරහා මෙවැනි දෙයක් ප්‍රකාශ කළා කියලා විස්තරේ කිව්වා. තයිදම් බ්‍රහ්මචර්යං ඉද්දං චේව. ඒ සම්බුදු ශාසනේ තයිදම් බ්‍රහ්මචර්යං කිව්වේ සම්මා සම්බුදු ශාසනේ. ඉද්දං චේව හරි සමෘද්ධිමත්. පීතං චේව පිනා යනවා. විත්තාරිතං පැතිරිලා තියෙනවා. බහුජඤ්ඤං බොහෝ දින අතරේ පුතු බුතං යාවදී මිනිස්සී සුප්පකාසිතාන්ති. දෙවියන් මිනිසුන් අතරේ මනාකොට පැවසිලා මනාකොට කතා කරමින් සිටිනවා ඒ තථාගත බුදුරජාණන් වහන්සේගේ ශාසනය. දැන් බලන්න එතකොට බුදුරජාණන් වහන්සේගේ ශාසනය කියන්නේ මොකද්ද කියන එක අපිට හරීම පැහැදිලි නැද්ද? මේ බුද්ධ ශාසනය තුළ විශේෂත්වයට පත්වන්නේ කුමක්ද? මනුෂ්‍ය ගුණධර්ම. මනුෂ්‍යයා තුළ වැඩෙන්නා වූ ආර්ය ගුණ ධර්ම. මනුෂ්‍යයා තුළ වැඩෙන්නා වූ ශ්‍රේෂ්ඨ ගුණ ධර්මයි විශේෂත්වයට පත් වෙන්නේ. මේ බුද්ධ ශාසනය තුළ තියෙන මේ විශේෂත්වය අඳුනා ගන්නට අපි දක්ෂ වෙන්න ඕනේ. මේ විශේෂත්වය අඳුනා ගන්නට දක්ෂ වුණේ නැත්නම් අපිටත් මේ ධර්මයේ කෙරෙහි සිත පහදවා ගන්න තියෙන අවස්ථාව අහිමි වෙලා යනවා. අපිට මේ ධර්මයේ අවබෝධ කරගන්න තියෙන අවස්ථාව අහිමිලා. අපි හොඳටම දන්නවනේ බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලාම බාරණසී සිපතන මිගදායේදී චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කොට වදාළ මොහොතේ, ඒ දේශනා කරලා අවසන් වුණ වෙලාවේ බූමාට දෙවිවරුන්ගේ සිට අකනිටා දෙවිවරු දක්වා මහා ഘോഷාවක් කළා. මොකද්ද ഘോഷාව? ඒ භාග්‍යවතුන් වහන්සේ බරණැස ඉසිපතන මිගදායේදී අනුත්තර වූ ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරන ලද්දේය. ප්‍රවර්තනය කරනවා කිව්වේ කරකවන ලද්දේය. අප්පතිවත්තියං සමනේනවා බ්‍රාහ්මණේනවා දේවේනවා මාරේනවා බ්‍රාහ්මුණාවා කේනචිවා ලෝකස්මින්ති. මෙය ලෝකේ වෙන කිසිම දෙවියෙකුට මාරයෙකුට බ්‍රාහ්මණයෙකුට ලෝකෙ කිසිවෙකුටවත් නැවත ආපසු හැරවිය නොහැක්කේය. පුඩි කතාවක්ද මේක? සමස්ත ලෝක ධාතුවටම අභියෝගයක් නේ. ඒ කාටවත් එක හරවන්න බෑ. මේකේ තව අර්ථයක් තියෙනවා. එහෙනම් අනිත් ඕනම එකක් හරවන්නත් පුළුවන්. ආන් ඒකයි. අනිත් කතා ඔක්කොම හරවන්න පුළුවන් එහාට මෙහාට. මේක කිසි දෙවියෙකුට මබෙකුට හරවන්න බෑ. මේක නැති කරන්න බෑ. මේක කවුරු හරි කෙනෙක් සාරිපුත්ත මහරහතන් වහන්සේ ධර්මයේ ඒ විදිහටම කරකැව්වා. කරකැවිලා ගියේ නේද? කරකැවිලා ගියා. මේ යුගෙත් අපි සියලු දෙනා ශක්තිමමණින් මේ ධර්මයේ ප්‍රවර්තනය කරනවා. ප්‍රවර්තනය වෙලා යන්නේ නැද්ද? ප්‍රවර්තනය වී යනවා. ඒක ඒ ධර්මයේ ස්වභාවය. ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ ලක්ෂණය. එතකොට එහෙනම් මේ ධර්මයේ කෙරෙහි තමයි අපි හිත පහදවා ගන්නට ඕනේ. ධර්මයේ කෙරෙහි, ධර්මයේ දේශනා කොට වදාළ ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි චිත්ත ප්‍රසාදය ඇති කරගන්න ඕනේ. අර සනං කුමාර බක්මරාජයා වගේ අපි ශාස්ත්‍රු බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත පහදවා ගන්නට ඕනේ. ඊළඟට ඒ ධර්මයේ කෙරෙහි හිත පහදවා ගන්නට ගොඩාක් අයට මම දැක්ක හිත පහදවා ගන්න වාසනාවක් නැණි. දැන් මේ ධර්මයේ මෙහෙම කිව්වට පස්සේ මේකේ මොකක් හරි අදාළ නැති නැටි කැලල කල්ල ගන්නවා. අල්ලගෙන මොකද කරන්නේ? ඒකෙන් ප්‍රශ්නයක් නිර්මාණය කරගන්නවා. ප්‍රශ්නයක් නිර්මාණය කරගෙන ඒකමත් හැපෙනවා. ඒක තමයි මම කිව්වේ. ඒකට හේතුව තමයි දැන් අපි මේ ධර්මයේ කතා කරන යුගයේ මනුෂ්‍ය වර්ගයාගේ පරිහානිය යුගය. මොකෙන්ද මනුෂ්‍යයන් පිරෙන්නේ? ශ්‍රද්ධාවෙන්, සිහියෙන්, විරියෙන්, සතියෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් පිරෙන්නේ. මිනිස්සු දක්ෂයි එක එක වෙනත් බාහිර දේවල් වලට. මේ පැත්තෙන් අදක්ෂයි. ඉතින් ඒ නිසා මේ පැත්තෙන් දක්ෂ වීම අපිට කරගන්න පුළුවන් නම් ඒක තමයි අපේ ජීවිතයේ තියෙන ලොකුම භාග්‍යය, ලොකුම ලාභය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවාගෙන බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් සී සද්ධර්මයේ කෙරෙහි සිත පහදවාගෙන ඒ ධර්මයේ සෝආකාතයි, සම්දිත්තිකයි, අකාලිකයි, එහි පස්සිකයි, ඕපනායිකයි, පච්චත්තං විදිතබ්බු විඤ්ඤෝහි, ඒ ධර්මයේ තුල අපාරුතා අමතස්ස ద్వාරා අමෘත ద్వාරේ විවෘත කරන ලද්දේ කියලා සිත පහදවා ගන්නට සෑම දිනෙකටම වාසනාව ලැබේවා. සාදු සාදු සාදු.